සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙන්ත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස විපස්සෙස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස පුම්මේව සම්බෝධා අනබි සම්බුද්දංස බෝධිසත්තස්සේව සතෝ ඒතද හෝසි කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ ජායති ච මීයති ච ජීවති ච ඡවති ච උප්පඤ්ජති ච අතජ පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරා මරණස්ස කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරා මරණස්සාති. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි, අද වෙසක් පොන් පොහොය දිනය නිමිති කරගෙන උසස් සීලක පිහිටේ පින්තුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අප මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රේෂ්ඨ චරිතය. බෝධිසත්ව උත්පත්තිය, බුද්ධෝත්පාදය සහ පරිනිර්වාණය කියන මේ තෙම කුල ජීවිතයේ ඊටම වැදගත් අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණ තුනක් සමරන අවස්ථාව. එතකොට මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මංගල කරුණ. දැන් උන්වහන්සේගේ උපත සහ බුද්ධත්වයේ ඕනම කෙනෙකුට මංගලයක් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් උන්වහන්සේගේ අවසන් නික්ම යාම, මරණය, නැත්නම් අපි විවහාර කරන විදිහට පරිනිර්වාණය කොහොමද මංගල කාරණයක් වෙන්නේ කියලා. ඒක පිනොත් අපේ මංගල කාරණයක් නෙවෙයි. මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය මංගල කාරණා. උන්වහන්සේගේ පරිනිර්වාණය උන්වහන්සේට මංගල කාරණයක් වුණා. උන්වහන්සේ සංසාර ගමන සම්පූර්ණම නිමාටපත් කරපු අවස්ථාව. මහා දුක්ඛඳක් එදා සම්බුද්ධත්වයේ බිමින් තියලා මේ කන්ද දුකත් ස්කන්ධ දුකත් සපුරාම බහතබලා හරියට පහනක් නිවි ගියා වගේ සසර ගමනින් සමගත් අවස්ථාව. අනේ ජීවිතයේ තුල උන්වහන්සේ උත්සාහ කරේ මොකද්ද? උන්වහන්සේ සසර බොහෝ කාලයක් උත්සාහ කළේ බුද්ධෝහන් බෝධිසාමි මම බුදුව අනිත්‍යයටත් මේ අවබෝධය ලබා දෙන්නට ඕන. මුත්තෝහන් මොචේ පරේ මම මේ සසර දුකින් මිදලා අනිත් පැටත් මේ මග කියා දෙන්නට ඕන. ඒ වගේම තින්නෝහන් තරයිසාමි මේ සංසාර සාගරේ මා එතර වෙලා අනිත් පැත් එතර කරන්න ඕන කියන කාරණය. මෙන්න මෙතෙන්දී බුදුහාඳුරෝ උන්වහන්සේගේ අවුරුදු 45ක සම්බුද්ධ ජීවිතය තුළ ප්‍රධාන වශයෙන් උන්වහන්සේ කාරණා දෙකක් අපේක්ෂා කළා. එකක් තමයි මෙලොව ඉපදිච්ච සත්‍යයන්ට මරණයෙන් මත්තේ දුගතිගාමී නොවන විදියට සුගතිගාමී වීමේ මාර්ගය කියලා දුන්නා. නැවත යහපත් භවයක ඉපදෙන ආකාරය. දෙවනි කාරණය තමයි විමුක්තියට පත්වන මාර්ගය. සංසාර දුකෙන් සහුරාම නිදහස් වෙන මාර්ගය. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ශ්‍රවණය කරන හැටියට මෙන්න මේ අවස්ථා දෙකටම අපි කිසියම් ප්‍රමාණයකින් පත් වෙන්නට ඕන. එකක් තමයි මරණයෙන් පස්සේ කිසිවිටක තමන්ගේ උපත මිනිසත් ආත්ම භාවයෙන් පහළ තැනක නොවන්නට අප වගා බලා ගන්නට ඕන. ඒකට පින්නතුනේ සෝහන් වෙන්නම අවශ්‍ය නැහැ. සෝහන් නොවෙච්ච කෙනෙකුට වුණත් තමන්ගේ හිත මනුවෙන් පිහිටුවාගෙන සුගතිගාමී වෙන්න පුළුවන් මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. සංඛාර උප්පති සූත්‍රය වැනි දේශනාවලදී ගීතාන් පැහැදිලිව දක්වනවා. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව. මෙන්න මේ කරුණ හතර උපරිම මට්ටමින් තියාගත්තොත් අපට අපි මිය ගිහිලා ඉපදෙන තැනත් අපට තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකයේද, දිව්‍ය ලෝකයේද, බ්‍රහ්ම ලෝකයේද කියලා කලින්ම තමන්ට තීරණය කරන්න පුළුවන්. ඒතරක් නෙමෙයි වෙනතුනි. මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් කොයි ප්‍රදේශෙද ඉපදෙන්නේ? කොයි කුලෙද ඉපදෙන්නේ කියලා ඉපදෙන කුලය පවා අපට කලින් තීරණය කරන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රාර්ථනාවකින් විතරක් වෙන දෙයක් නෙමෙයි වෙනතුනි. ප්‍රාර්ථනාවක් ඉෂ්ට කිරීමක් විතරක් නෙවෙයි ඒක. ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඊට අදාළ වැඩපිළිවෙලේ උපරිම මට්ටමින් අපේ හිත පිටුවා ගන්නට ඕන. ඒක ධර්ම ශ්‍රවණය කරන ඔබ එකත්තට පත් වෙන විතරක් නෙවෙයි. විශේෂයෙන් ඔබේ අම්මා තාත්තා ඉන්නවා නම්, ඔබේ ජීවිතේ වැඩි උපරම උදව් කරපු අය ඉන්නවා නම්, අඩුම ගානේ 3-4 දෙනෙකුටවත් මෙන්න මේ මාර්ගය ඔබ විසින් විවර කළ දිය යුතුයි. ඒක තමයි යඩ කරන උදව්ව. ඔබේ ළඟම ඥාති මිය ගියම තමයි ඔබට හුඟක්ම දුක හටගන්නේ. අන්නේ මිය ගියපු දවසට යා සුගතිගාමීව ඇතේ කියන බලවත් විශ්වාසයක් ඇති වෙන පමණට ඔබ ඔබේ යුතුයම අනිවාර්යෙන් යෑමෙනු කරන්නට ඕන. ඒක ඔබේ හිතේ ඊටාම ගැඹුරම තැනින් ඔබ සම්පත් කර ගන්නට ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ මහා පුණ්‍ය ගංගාටක් දේශනා කළා. The meritorious streams. පුණ්‍ය නදී, පුණ්‍ය ගංගා අටක් දේශනා කළා. බොහෝ විට අපි හිතන්නේ පින්කම් කරන්න හුඟක් වියදම් කරන්න ඕන කියලා නේද? හුඟක් සල්ලි තිබුණොත් තමයි අපට පින්කම් කරන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. බලන්න පින්වත්නි, බුදුදහමේ තියෙන මහා පුණ්‍ය ගංගා අටම කිසිම වියදමක් නොකර අපට අපි ඉන්න ගෙදරදීම අපිට කරන්න පුළුවන්. මොනවද මේ පුණ්‍ය ගංගා අට? ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවංකව හදවතින් ගුණ දෙන කියනවා නම් ඔබ මහා පුණ්‍ය ගංගාවක් රැස් කරන කෙනෙක්. ඒ බුදුහාඳුර ගැන දවසට විනාඩි කීපයක් හරි සිහි කරන්න. උන්වහන්සේගේ එක බුදු ගුණයක් දවසට පුහුණු කරන්න. අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්නාදී මේ එක ගුණයක් තෝරගෙන ඔබ කැමැතිම ගුණය වැඩි වාර ගාණයක් මෙනෙහි කරන්න. මේක මහා පුණ්‍ය ගංගාවක්. ධම්මං සරණං ගතෝ හෝති. ධම්මං සරණං ගච්ඡාමි කියලා දහම් සරණ ගිහිල්ලා අන්නේ ධර්මයේ තියෙන සාක්ඛාතාදී ගුණ අතරින් ගුණ කිහිපයක් දිනපතාම සීකරන. සංඝං සරණං ගච්ඡාමි කියලා කියලා ඒ සරත් මොලං ආදී නික්ලේශී මහරහතන් වහන්සේලා තුල තිබුණා වූ ඒ ගුණ සමුදායෙන් සල්පයක් හරි මෙනෙහි කරන්න. සංඝෝ පවජමානන කියපු විදිහට මේ මිහි මඩල සනහා සනහා වැඩම කරපු ඒ උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේගේලාගේ අපරිමිත කැපවීම මහත් වූ ධර්ම සේවය මොහොතක් හරි මෙනෙහි කරන්න. ඔබේ ජීවිතේ කිසිදාක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ නොගැසුණා නම්, ඔබේ ජීවිතේ කිසි දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ පදයක් නොඇසුවා නම්, ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතය කොහොම වෙන්න තිබෙද කියලා. අපි බොහෝ විට ස්වාමීන් වහන්සේලා සංග්‍රහයෙන් විවේචනය කරන්න හරි කැමතියි බොහෝ දෙනාට. බොහෝ දෙනාගේ ජීවිතය එක්තරා විනෝදාංශයක් ඒක. නමුත් එහෙම කරන්න අයම කල්පනා කරලා බලන්න මේ කාරණේ පින්නතුනි. මේ තෙරුවන ගැන සිහිපත් කිරීම මහා පුණ්‍ය ගංගා තුනක් ඉදිරියේ දේශනා කරන්න. මේක තමයි ජීවිතයේ ඉහළම තැනින් පාත්වා ගන්න. ඊළඟ කාරණේ තමයි පංචශීලය ආරක්ෂා කිරීම. ඒ පංචශීලයේ කාරණා පහම සලකන්නේ මහා පුණ්‍ය ගංගා පහක් කියලා. ඒ තමයි පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපම දට්ඨාන පටිවිරතෝ හෝති. මේ අපි බොහෝ විට කියනවා පින්නතුනේ, වචනෙන් අපි කියනවා. හැබැයි කියවුවට බලන්න කොච්චර හිතල තියෙද කියලා මේක. ඔබ ළඟින් ඇසුරු කරන කෙනා මේ පහ හොඳින්ම රකින්නවා කියලා ඔබ දන්නවනම්, ඔබ ඊටාම සමීපව ආශ්‍රය කරන ඔබේ සංගුරුසයා, භාර්යාව, දුව, පුතා, අම්මා, තාත්තා, අසල්වැසි ගෙදර අය මේ පහ අනිවාර්යයෙන්ම රකින්නවා කියලා ඔබ දන්නවනම්, ඔබේ හිත බලන්න කොච්චර සැනසීමක්ද කියලාද? බැරි වෙනවත් මේ පහෙන් එකක් හරි කඩ වෙනවා කියලා ඔබ දැනගත්තොත්. අපි කියමු යම් කෙනෙක් සුරා මේ අදින්නා දාන ශික්ෂාපදයේ කඩ කරනවා කියලා, සොරකම් කරනවා කියලා. ඔබ දැනගත්තොත් කෙනෙක් හොරකම් කරන කෙනෙක් කියලා, ඔබේ හිතේ කොච්චර බියක් සැකක් තියේද? එකක් කඩ වෙනකොට හිමනම් පහක්ම කඩ වෙනකොට අමුතුවෙන් කියන දෙයක් නැහැ. පහම ආරක්ෂා වෙනවා නම් කියන්නේ ගියෙන් කොයිතරම් සැනසීමක්ද බලන්න. ඒ නිසා ඔබේ දරුවගේ වචනෙන් කියන ලස්සනම වචන ටික තමයි මෙන්න මේ වචනාට. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ ටික වෙන විදිහකින් කියනවා. පංචශීල සමාදන් වෙන වචන ටික තමයි ඔබේ දරුවගේ කටින් පිට වෙන ලස්සනම වචන ටික. ඔබේ දරුවට කියන්න පුළුවන් මම උපාධිධාරියෙක්, මට මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, මට ඩොක්ටරේට් එකක් තියෙනවා, මම ප්‍රොෆෙසර් කෙනෙක්, මම සයන්ටිස්ට් කෙනෙක් කියලා කියන්න පුළුවන්. නමුත් එහෙම කියන දරුවා අතින් පංචශීලයේ කීපයක් කඩ වෙනවා නම් ඔබට කොච්චර බයද සැකද? කොයි මොහොතේ කෙනා හිරයාද කියලා ඔබ බයෙන් ඉන්නේ? නමුත් එහෙම ලොකු අධ්‍යාපනයක් නොතිබ්බත් මෙන්න මේ කරුණ තුල දරුවෙක්, ඥාතිවරයෙක්, සමීපතමෙක් ඉන්නවා නම් ඔබට ඒ ගැන කෙනා ගැන කොච්චර සැනසීමක්ද කියලා බලන්න. මෙන්න මේක තමයි පින්වත්නි සුගතිය ගැන සඳහන් කරපු බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන්නේ මෙන්න මේ කාරණා ටික. විශේෂයෙන් ශ්‍රද්ධාවත් සීලයක් කියන කාරණා. හැබැයි අපේ පින්කම් කරන බොහෝ පින්වත්නි හිතන් ඉන්නේ සුගතිගාමි වෙන්නේ දන් දීලා කියලානේ. දන් දෙන එක හොඳයි පින්වත්නි, දන් දීමෙන් තමයි අපට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නේ. තව බොහෝ දිග ගමනක් අපට දාන යන්න පුළුවන්. හැබැයි දානෙන් විතරක් සුගතිගාමිත්වය අපේ සැනසීම තීරණය වෙන්නේ නැහැ පින්වතුනි. දානෙ දුන්නත් අපේ ලෝභ දේශ දෙක තියෙන පුළුවන්. ඇයි අපි සිල්වන්ත වෙන්නට ඕන? ලෝභ දේශ දෙකේ දැඩි ගති අඩු කරගන්න පින්වතුනි. කෙනෙක් දානය දුන්නත් ඇතැම් විට ඒක නැගෙන තියෙන සොරකමක් වෙන්න පුළුවන්. ඒක නැගෙන තියෙන කාමවරද හැසිරීමක් වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි පංචශීල ආරක්ෂා කරන කෙනාගේ හිතේ ලෝභයක් ඇති වුණාට එයා සොරකම් කරන මට්ටමට එයාගේ ලෝභයේ ඉහළ යන්නේ නැහැ. එයා එතනින් නවතිනවා. මේ කෙනාගේ හිතේ රාගය තිබ්බට එයා කාම වරද හැසිරීම මට්ටමට යන්නේ නැහැ. ඒ මෙහා දිහා පාරණ වෙනවා. මේ කෙනාගේ හිතේ ද්වේෂයක් හටගන්න පුළුවන්. හැබැයි ද්වේෂයක් හටගත්තට එයා සත්ව ඝාතනයකට යන්නේ නැහැ. මෙයාගේ ඉන්ද්‍රිය අසංවරයක් තියෙන පුළුවන්. හැබැයි යා අසීමාන්තික ලෙස ඉන්ද්‍රියම් පිනවීම, මද්‍රව්‍ය භාවිත වෙනී මට්ටම් වලට යා යන්නේ නැහැ. ඒ මෙහාදී යා සංවර වෙලා ඉන්නවා. ඒ නිසා ලෝභ ද්වේෂ දෙක අඩු කරන ප්‍රධානතම ක්‍රමයක් තමයි අපාගත මට්ටමට සිදුවෙන ලෝභය හා ද්වේෂය අඩු කරන්නේ මෙන්න මේ පංචශීලයෙන්. ඒක මරණයෙන් පස්සේ ජීවිතය විතරක් නෙවෙයි පිනතුනි, මේ ජීවිතේටම තමන්ගේ ජීවිතේ ලස්සන, තමන්ගේ ජීවිතයේ සුවඳ තමන්ට දැක ගන්න පුළුවන් පංචශීල ආරක්ෂා කිරීමත් එක්ක. එතකොට බුදුහාඳුරන්ගේ පරමාර්ථය උනේ මෙන්න මේ තුල තියලා සත්‍යං මරණයෙන් මත්තේ සිදුවන අපා දුකෙන් සත්‍යං උදාලේ. මේ පිනතුනි හැමදෙනාටම දැඩි විශ්වාසයක් තියෙනට ඕන මගේ අතින් ලොකු වැරදි ටික අවම කරගෙන මං හැකිතා මෙන්න මෙතනින් වළකිනවා කියන කාරණේ. පින්නතුනේ සාධුකාරයක් දෙන්න. නැවත වතාවක් සාධුකාරයක් දෙන්න. මේ රාටිකක් නින්ද යන වෙලාව ළඟම කෙනාට කියන නින්ද ගියොත් අවදි කරන්න කියලා කලින්ම පර්මිෂන් දීලා තියන්නේ. එතකොට හරි. ඔබේ ළඟම යාළුවෙක් ළඟ වාඩි වෙලා ඉන්න. යාළුවට කියන්න නින්ද යන්න පුළුවන් මට ගියොත් පොඩ්ඩක් නොපෙනෙන අනිත්‍යයට පොඩ්ඩක් අඟවන්න කියලා. පින්නතුනි මේ සුගතිගාමී වීමේ මාර්ගයේ ප්‍රධාන කාරණා ටික යතර විශේෂයෙන් මේට අමතරව තවත් ප්‍රබලම කුසලයක් ගැන සඳහන් කරනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව ඉහළට දියුණුනහම ඒත් අපේ ළඟ ලෝභය ද්වේෂය විතරක් නෙවෙයි මාන්නය ඊර්ෂාව ආඩම්බරකම් විතරක් නෙවෙයි විශේෂයෙන් සතර අගතියට යෑම මෙන්න මේ කාරණාවලිනුත් වරගිනවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සමහර ශ්‍රාවකයන්ට වගකීම් බාර දෙද්දී බුදුහාඳුරු බලන ප්‍රධානතම ලක්ෂණයක් තියෙනවා. ඒ මොකද්ද? යම්කිසි කෙනෙකුට නිලතලයක් දෙනකොට ඒ බලනවා එයා ඡන්ද ද්වේෂ බය මෝහ කියන මෙන්න මේ කරුණු හතරෙන් අගතියට යන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. මේක පිනතුනේ ඔබට හරිම වැදගත්. යම්කිසි කෙනෙක් ඔබේ ළඟ වැඩ කරන කෙනෙක් ඔබත් එක්ක ඉන්න කෙනෙකුට වගකීමක් බාර දෙනකොට බලන ප්‍රධානතම කාරණයක් තමයි එයා තීරණයක් ගනිද්දී එයා ඡන්දයෙන් කැමැත්ත නිසා අගතියට යන කෙනෙක්ද කේන්තියෙන් අගතියට යන කෙනෙක්ද බය නිසා අගතියට යන කෙනෙක්ද මෝහය නිසා අගතියට යන කෙනෙක්ද කියලා බලන්නට ඕන. අන්න ඒකෙන් තමයි කෙනෙකුට තනතුරක් දෙන්න බලන ප්‍රධානතම ලක්ෂණයක් කියලා තියෙන්නේ. ඒ මට්ටම වෙනකොට කොහොමත් මෙයා පංචශීල ආරක්ෂා කරනවා. නමුත් පංචශීල ආරක්ෂා කරා කියලා විතරක් සමහරට තනතුරු දෙන්න බැරි වෙනවා. ඊට තනතුරු දෙද්දී මෙන්න මේ කරුණ හතරත් බලනවා. මෙන්න මේ මට්ටමට අපේ හිත දිනුනා කියන පින්නතුනි අපි බුදුදහමෙන් සැලකිය ප්‍රමාණයකට අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන අරන් කියනක. හැබැයි එපමණක් නෙවෙයි පින්නතුනි. ලෝකේ කාලාන්තරයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දේශනාවෙන් අපලබන ප්‍රධානතම ප්‍රතිලාභය තමයි උන්වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදීම සඳහන් කරපු ආකාරයට භාගතුන් වහන්සේ දේශනා කරන පුබ්බේ අනනුස්සතිසු ධම්මේසු චක්කුමුදපාදී ඥානමුදපාදී පඤ්ඤාමුදපාදී විද්‍යාමුදපාදී ආලෝකෝදපාදී කියන මහණෙනි මට පෙර නොයසු විරෝධාමසක් ආලෝකය ඥානය ප්‍රඥාවක් දහමසක් පහළුණා කියලා. මෙන්න මේ කාරණා ටික පිනොත්නේ සරල නෑ මේක. මේක තමයි සැබෙමුම කිව්වටින් බුදුරජාණන් වහන්සේ දකින ක්‍රමය. භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම්කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දකින කෙනෙක් කියලා. බුදුහාමර දැක ගන්න ක්‍රමය තමයි ධර්මය දැක ගැනීම. ඊළඟට සඳහන් කරනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම්කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඒ කෙනා ධර්මය දකිනවා කියලා. එතකොට පින්නතුනි පටිච්චසමුප්පාදය දකිනකොට ධර්මය දකිනවා. ධර්මය දකිනකොට බුදුරජාණන් වහන්සේ දැක්වාගේ බුදුහාඳුරෝ දැක ගන්න ක්‍රමය මේක. අන්නේ පටිච්චසමුප්පාද විවරණය විවිධ ආකාරයෙන් පෙළදහම තුල දැක ගන්න පුළුවන්. පස්වග මහණුට එක දේශනා කළා යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා. හේතු නිසා යමක් හට ගන්නවා නම් හේතු නිරෝධයෙන් ඒ නිරෝධයට පත් වෙනවා කියලා. යේ ධම්මා හේතුප්පවවා තේ සංකේතොන් තතංගතවාහ ආදි වශයෙන් අස්සජි ස්වාමීන් වහන්සේ උපදේශ පරිබ්‍රාජක දේශනා කළේ මේ හේතුඵල සිද්ධාන්තයමයි. තවත් වෙනක දේශනා කරනවා ඉති ඉමස්මින් සතිදං හෝති ඉමස් උප්පාදාය ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති දන්න හෝති ඉමස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ ඇති කලි මෙය හට ගන්නවා මේ නිරෝධයෙන් මේ නිරෝධයට පත් වෙනවා. මෙන්න මේ වගේ විවිධ වචන වලින් සඳහන් කරලා තියෙනවා. ඒකෙන් තමයි විස්තරාත්මකව අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදී අංග 12 කැටති විස්තර කරන්නේ. වෙන තැනක දේශනා කරනවා නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඇතැම් තැනක මේක සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්ම අනාත්තා කියලා දේශනා කළා තියෙනවා. ඇතැම් තැනක අහුත්වා සම්බුතං, නැත්නම් සබ්බං සියල්ලම අහුත්වා සම්බුතං හොත්වා නැබවිසති කියලා විස්තර කරනවා. අපේ සමස්ත ජීවිතයේ ඇස්කනාසාදී ඉන්ද්‍රිය, රූපාදී අරමුණු, රූප වේදනාදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු 18, මේ හැම දෙයකම ස්වභාවය හේතු ඇති කලී හටගෙන, ඒ විතරක් නෙමෙයි පෙර නොතිබී හටගෙන. පෙර නොතිබී හටගත්තා කියන්නේ නිකම් හටගනවා කියන එක නෙවෙයි, වරදා තේරුම් ගන්න එපා. මේ හැම දෙයක්ම හටගන්නේ හේතුත් එක්ක. හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා කියන එක. මේ පරිසම්පාදයේ විස්තර කරපු ආකාරය. පින්නදනි බෝසත්යන් වහන්සේ එදා බොමඩ වාසය කරද්දී උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ මෙන්න මේ පටිසම්පාදයේ අංග සිහිපත් කිරීම වශයෙන්. උන්වහන්සේ බැලුවා මේ සත්වයන්ට ජරා මරණ නැති වෙන්නේ කොහොමද? මහලු වීමේ දුක, ලෙඩවීමේ දුක, මරණ දුක, ප්‍රේම ප්‍රයෝග ආදී මේ දුක් හටගන්නේ කොහොමද කියලා බලලා ටිකෙන් ටික එක දැක්කා. එක හටගන්නේ ඉපදීම නිසා, උපත හටගන්නේ භවය නිසා, භවය හටගන්නේ උපාදාන නිසා. මේ ආදී හේතුඵල සම්බන්ධය ටිකෙන් ටික අවිද්‍යාව දක්වා බැලුවා. මෙහෙම දෙපැත්තට බලනකොට තමයි උන්වහන්සේට මේ සංසාර චක්‍රයේ ස්වභාවය අවබෝධ වෙලා දහම සපහළුණි. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් දවස් ගාණක් යනකම් උන්වහන්සේ මෙනෙහි කළෙත් මෙන්න මේ පටිසම්පාදයේ අංගමයි මෙනෙහි කරමින් වාසය කළේ. උන්වහන්සේ මේ අවබෝධ කරගත් ලෝක යථාර්ථය, හේතුඵල දහම, ආර්ය න්‍යාය, නැත්නම් පටිසම්පාදය, ඉදප්පච්චතා, මෙන්න මේ න්‍යාය තමයි උන්වහන්සේ නැවත නැවතත් බලමින් වාසය කළේ. පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණෙනි මා පමණක් නෙවෙයි, උන්වහන්සේ දක්වා ඉන්න සත්බුදුවරයන් වහන්සේලා පිළිබඳව විස්තර කළේ වෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ, සීකී, වෙස්සබු, ඒ වගේම ඊළඟට කොණාගමන, ඒ වගේම කාශ්‍යප, මේ ආදී බුදුරජාණන් වහන්සේලාගේ ඉඳන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා මේ සියලුම බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වුනේ එකම ක්‍රමයක් අනුගමනය කිරීමෙන් කියන එක සූත්‍රවල ඊටාම පැහැදිලිව දේශනා කරනවා. ඒක පිනොතින් ඊටාම ලස්සන විස්තරයක්. ඒ නිසා සත්බුදුරජාණන් වහන්සේලාම අපට එක තැනකට කියලා තේරුම් ගන්න පුළුවන්. විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් නම් අප ගෞතම බුදුරජාණන් වහන්සේ දක්වා සියලු බුදුරජාණන් වහන්සේලා තේරුම්ගත් විග්‍රහය. මෙන්න මේ විග්‍රහය තේරුම් ගත්තට පස්සේ පින්නතනි අපේ ජීවිතවල වෙනසක් සිද්ධ වෙනවා. ඒ තමයි අපි තේරුම් ගන්න සැබවින්ම අපේ ජීවිතය අපට කරන්න පුළුවන් වටිනාම දේ මොකද්ද කියලා. අනුත්තරී සූත්‍රයේ දේශනා කරනවා ලෝකයේ තියෙන උතුම්ම කාරණා හයක් ගැන. දස්සන අනුත්තරිය, යමක් දකිනවා නම් ඇස් දෙකෙන් දකිනවා නම් වටිනම දේ මොනවද? සවර අනුත්තරිය, අහනවා නම් වටිනම දේ මොකද්ද? ලාභ අනුත්තරිය, ලාභයක් විදිහට ලබනවා නම් මොකද්ද වටිනම දේ? ඒ වගේම පාරිචර්ය අනුත්තරිය, යම් කිසි කෙනෙකුට උපස්ථාන කරනවා නම් ඒ උතුම්ම කෙනා කවුද? ඒ වගේම සික්ඛානුත්තරිය, ශික්ෂණයට හික්මීමටපත් වෙන්න ඕන නම් තියෙන උතුම්ම දේ මොකද්ද? අනුස්සතානුත්තරිය, සිහි කරනවා නම් උතුම්ම සීකිරීම මොකද්ද? පළවෙනි කාරණය දසන අනුත්තරිය. දකින දේවල් වලින් තමන්ගේ දෙනකින් දකින වටිනාම දේ මොනවද? අපි නොඑක් දේවල් ලෝකේ දකින්න යනවා. ඉමාඩුවක් ලැබිච්ච ගමම්ම අපි දුර යන්නේ මේ දේවල් දකින්න. අන්නේ දකින්න දේවල් අතුරින් බුදුහම දේශනා කරනවා ලෝකේ සමාගි නෙත් දෙකට ලකින තියෙන වටිනාම දේ තමයි සමනානංක දර්ශනං කියපු විදිහට බුදුරජාණන් වහන්සේ දැකීම, ඒ වගේම සංඝරත්නය දැකීම කියලා. සමනානුත්තරිය අසන්න දේවල්වලින් උතුම්ම දේ මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය මිශ්‍රිත මේ සද්ධර්මය දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව කාරණා ශ්‍රවණය කිරීම. සමනානුත්තරිය අපේ කන් දෙකට ලබා දෙන්න පුළුවන් වටිනාම වටිනාකම, ඊළඟ වටිනාකම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙන හරයම ශ්‍රවණය කිරීම. ලාභානුත්තරිය ලබන දේවල් වලින් උතුම දේ මොනවද? ජීවිතය ඔබ නොයෙක් දේවල් ලබලා තියෙනවා. දූ දරුවන්, යහළුවන්, ඥාති මිත්‍රාදී, ධනය, අධ්‍යාපනය, රූප සම්පත්තිය නොයෙක් දේවල් ඔබ ලබලා තියෙනවා. ඒ ලබලා තියෙන දේවල් අතරින් ඔබට වටිනාම දේ තමයි ඔබ යමක් සිහි කරනකොට ඔබට යමක වටිනාකම දැනෙන දේ තමයි වටිනාම දේ වෙන්නේ. හැබැයි මේ වටිනාම දේ කාලෙකදී වටිනා දෙයක් වෙලා කාලෙකදී නොවටිනා දෙයක් වෙන්න බෑ. මේ වටිනා දේ කාලෙකදී ඔබට සතුට ගෙන දෙන්න, පස්සේ කාලෙක දුක ගෙන දෙන දෙයක් වෙන්න බෑ. බලන්න ඔබට ලැබෙච්ච ලාභයන් කොයි වගේ දේවල්ද කියලා. ඒ දේ හැමදාම එක විදියට සතුට තියෙනවද? ඒ දේ එන්නෙම සතුට වැඩි වෙනවාද කියලා බලන්න. බාහිර දේවල් කෙසේ වෙතත් බලන්න, අපේ රූප සම්පත්තිය බලන්න, අපේ නිරෝගී භාවය බලන්න. ඒ නිරෝගී භාවයත් පිනතුණි, ඒ ශරීර සෞඛ්‍යවත්, ශරීර ලස්සනවත් අපි කැමති විදියට එක දිගට පවතින්නේ. අපි කාලයක් වැඩි උත්සාහයක් කරනවා මේක පාලනය කරගන්න. කල්ලා කල්ලා අන්තිමට එකපාරේ ඒ උත්සාහය අත්හරිනවා. අත්තරපු ගම් විශාල වෙනසකින් මේ වෙනස අපට පේන්න ගන්නවා. එදාට ඇතැම් විට හිතට දරා ගන්න බැරි වෙන මට්ටමට මානසිකවත් වැටෙනවා. අනිලාභයන් අතුරින් බුදුහමර දේශනා කරන උතුම ලාභය තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. බුදුහාඳුරන්ගේ ගුණය ගැන තියෙන විශ්වාසය, ධර්මයේ ගුණය ගැන තියෙන විශ්වාසය, ආර්ය මහා සංඝරත්නයේ භාවිතය පුහුණුව ගැන තියෙන විශ්වාසයේ ගෞරවය. ඒක පිනතුනි සැබෑ ලෙස අපි පිටුවා ගත්තොත් ඒක කවදාවත් අඩු වෙන්න බෑ. ඒක එන්නේ නම් වැඩි වෙන්නට ඕන. අපි ධර්මයේ හරහා නම් බුදුහාඳුන හඳුනාගත්තේ ඒ ශ්‍රද්ධාව අඩු වෙන්න බෑ. අපි ධර්මයේ හරහා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුනාගත්තේ, ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන අපට සම්බන්ධය විශ්වාසයේ තියෙන ධර්මයේ හරහා නම් ඒක කිසි දවසක අඩු වෙන්න බෑ පිනතුනි. හැබැයි වෙනත් වෙනත් දේවල් එක්ක නම් සම්බන්ධතාව තියෙන්නේ, ඒක අඩු වෙන්න පුළුවන්. නමුත් ධර්මය හරහා නම් මේ සම්බන්ධය තියෙන්නේ, ඒ සම්බන්ධය කිසි දවසක අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ලාභයන් අතරින් උතුම ලාභය තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. ශ්‍රද්ධාව ධනයක් විදිහට කියනවා, ශ්‍රද්ධාව බීජයක් විදිහට කියනවා, සද්ධා මෝරිකා සබ්බේපි කුසල ධම්මා කියලා කියනවා. ශ්‍රද්ධාව සියලුම කුසල ධම්ම වල පදනම කියලා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද පින්නතුනි? ශ්‍රද්ධාව කියන්නේ කෙටියෙන් ගත්තොත් සාමාන්‍ය ව්‍යවහාරයන උගත්වදී මේක බුදුදහමේ තියෙන විශේෂ අර්ථකථනයක් තියෙනවා. ශ්‍රද්ධාවට සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. හැබැයි මතක තියා යුතු කාරණයක් තියෙනවා. මේ ශ්‍රද්ධා කියන වචනේ බුද්ධ රත්නය 15ට පස්සේ විතරක් කියපු එකක් නෙවෙයි, ඊට කලිනුත් මේ වචනේ ව්‍යවහාර කළා තියෙනවා. භාගතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ දේශනා කරනවා, මහණෙනි එදා මම සත්‍ය ගවේෂණය කරන කාලයේදී, කුසලිය සොයමින් හිටිය කාලයේදී ආලාර කාලාම පුත්තට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා. උද්දකරාම පුත්තට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. ඒ මොකද මේ කියන්නේ? එහෙනම් මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ලෝකේ පහළ වෙන කලින් මේ කියන්නේ දුෂ්කර ක්‍රියාගෙන කාලේ, සත්‍ය ගවේෂණය කරපු කාලේ. පින්නතුනේ මෙතන මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අපේ ජීවිතයේ සතුට, සැනසීම, විමුක්තිය සඳහා අප අද දවසේ කුමක් ගැනද වැඩිපුරම විශ්වාසය තියලා ඉන්නේ? අපේ ජීවිතයට සතුටක්, සැනසීමක්, සාර්ථකත්වයක්, යහපතක් බලාපොරොත්තු වෙන්නේ ඔබ අද දවසේ වැඩිපුරම විශ්වාසය තියලා ඉන්නේ කුමක් ගැනද? කෙටියෙන් කියනවා නම් ඔබ අද දවස වෙන විට දවසට වැඩිපුරම හිතන්නේ කුමක් ගැනද? මොනවාද? ඔව් කියන්න එපා. තමන් හිතා ගන්න. එක එකනට වෙනස් වෙනවා මේක. ඒ කියන්නේ ඔබ අද දවසේ සතුට ලැබීම සඳහා තියෙන දේ තමයි ඔබ වැඩිපුර හිතන්නේ. අන්න ඒකේ ඉහළ ක්වලිටිය තීරණය වන්නේ කොහොමද? ඔබ කොයිතරම් දුරට නුවණැති කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවාද කියන කාරණය. හැබැයි මේකෙන් කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. දැනට ඔබ කරන දේවල් ඔක්කොම අත්හැරලා මේ දහම් කරුණම හිත හිත ඉන්න කියන එක නෙමෙයි කියන්නේ. ඔබ දැන් අද දවසේ යමකට කැප වෙනවා නම් කායික වශයෙන් අධ්‍යාපනයේට, රැකියා වලට, දරුවන්ගේ කටයුතු වලට ඒව කරනවා නම් ඒ පෑය ගානම ඔබ වැඩ කරන්නේ කඩු කරන්න එපා. ඒ ටික ඔබ කරන ගමන් ඔබේ ආධ්‍යාත්මික ලෝකය, ඔබේ ස්පිරිටුවල් ඩ්‍රීම් එකක් ඔබට තියෙනට ඕන. ඔබට ආධ්‍යාත්මික සිහිනයක් තියෙනට ඕන. අන්නේ සිහිනේ ඉහළම මට්ටමේ මොකද්ද? මෙන්න මේ ධර්මය ගැන තියෙන විශ්වාසය. ඒ ධර්මයේ ගුරුවරයා බවට පත් කරගත් බුදුහාමුදුරු ගැන තියෙන විශ්වාසය. ඒ ධර්මයේ සිය ජීවිත ප්‍රතිපදාව බවට පත් කරගත් ආර්ය සංඝ රත්නය කෙරෙහි තියෙන විශ්වාසය. කෙටියෙන් ගත්තොත් මේ පින්නතුනි, මේ බුද්ධ ධම්ම සංඝ කියන තුනම එකට යා කෙරෙන දන්වැල වගේ තමයි ධර්මය කියලා කියන්නේ. කෙටියම කියනවා නම් බුදුහාමර දේශනා කළා, මහණෙනි මම අතීතයේ දැනුත් ලෝකෙට කාරණා දෙකක් විතරයි දේශනා කරන්නේ. කාරණා දෙකයි දේශනා කරන්නේ. මොකද්ද? ඒ තමයි දුකත්, දුකේ නිරෝධයත්. නැත්තම් දුක හට ගන්න ආකාරයත්, දුක නිරුද්ධ වෙන ආකාරයත් විතරයි මම ලෝකෙට දේශනා කරන්න කිව්වේ. පින්නුතුනි, මේ මොකද්ද කියන්නේ? අර චතුරාර්ය සත්‍යයේ කාරණා දෙකක් මේ කියන්නේ. දුක සමුදය සත්‍යයත්, දුක නිරෝධ සත්‍යයත්. විස්තරාත්මකව කිව්වොත් අප නිතර පුරුදු චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය කියල කියන්නේ මොකද්ද? බුදුහාමර දේශනා කරන අභිඤ්ඤා සූත්‍රයේදී කරුණු හතරක් ගැන. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤය. මහණෙනි, තමන්ගේ විශිෂ්ටතම යෝනෙන් නුවණින් යමක් තේරුම් ගන්න තියෙනවා නම් අන්නේ තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා පහතම්බා. මහණෙනි, තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් ප්‍රහිණ කරන්න තියෙනවා නම් එහෙම ප්‍රහිණ කළ යුතු දෙයක් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා භාවේ තම්බා. මහණෙනි, තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් භාවිත කරන්න තියෙනවා නම්, වඩන තියෙනවා නම් වඩන තියෙන දෙයක් තියෙනවා. අත්ති භික්ඛවේ ධම්මා අභිඤ්ඤා සච්චිකා තම්බා. මහණෙනි, තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් අන්නේම සාක්ෂාත් කළ යුතු දෙයක් තියෙනවා. මේ කියන්නේ පින්නතුනේ මේ චතුරාර්ය සත්‍යමයි. තමන්ගේ බුද්ධියට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම මේ කියන්නේ. දැන් ඔබ වුණත් කැමතිනේ ඔබ ගැන දැමීට ඔබ බොහොම බුද්ධිමත් කෙනෙක් කියලා කියන දකින්න. වෙන ගතිගුණ ගැන ඔබ ගැන කියනට වඩා ධර්මය දන්න කෙනෙක් නම් ඔබ නුවණැති කෙනෙක් කියලා කියනවා දකින්න තමයි ඔබ කැමති වෙන්නට ඕන. අනේ නුවණැති බව බලන්නේ කොහොමද? සාකච්ඡාය පඤ්ඤා වේදිතම්බ. ඔබ කතා කරන ස්වභාවයෙන් තමයි කතා කරන්න මොනවද කියන කාරණේ මතයි ඔබේ ප්‍රඥාවත් තීරණය වෙන්නේ. ඒකෙන් තමයි බාහිරට ඒක නිරාවරණය වෙන්නේ. පින්නතුනේ, තමන්ගේ ජීවිතයට ඉහළම වටිනාකම ලබා දීම. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හිතට උපරිම වටිනාකම ලබා දීම. කුඩා කාලේ පටන් අපේ අම්මා තාත්තා උත්සාහ කරේ අපි වටිනාම අය වටපත් කිරීම. කුඩාම කාලේ අපට පුළුවන් තරම් ඉක්මනින් වචන හුඟක් උගන්වන්න මා අම්මා උත්සාහ ගත්තා. අපට දෙන්න පුළුවන් හොඳම පාසලට අපි දාන උත්සාහ කළා. අපට මුහුණ දෙන්න තිබෙච්ච විභාගවලින් ඒ විභාගවලින් ඉහළින්ම සමත් කරන්න අපේ අම්මා තාත්තා උත්සාහ කළා. පින්තුනි, අන්නේ අපු ගමන් මගේදී බුදුරජාණන් වහන්සේ නැමැති අපේ පියතුමා ආධ්‍යාත්මික පියතුමත් අපට උත්සාහ කරන මේක. අර අපේ අම්මා තාත්තා කරපු උත්සාහයෙන් අපට වැඩි වුණොත් රැකියාවක් ලබාගෙන පහසු කණ්ඩිකක් සහිතව ජීවත් වෙලා මීයන් විතරයි බලන. නමුත් මේ අපේ ශාස්ත්‍රවරයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතෙක් කලක් මෙවැනි මහත්ෝ කැපවීමක් කළේ පින්තුනි, එකාතකින් අප අපායට වැටෙන තත්ත්වෙ මුදවන්න. අනිත් පැත්තෙන් අපට මේ සංසාර දුකින් අපව මුදවාලන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් පින්තුනි, සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තා මුළු ජීවිත කාලයක්ම ඔබ වෙනුවෙන් උත්සාහ කරන්නේ මේකට. ඔබේ දැනවද දන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්කෝලේ පන්තියක් ගත්තත් ඒ භාෂා ඥානෙ මනෝවිද්‍යාව ආදී ඉගෙනගෙන කොහොම හරි හොඳට බණ කියන්න ඕනේ කියන හැඟීම තමයි මේක කරන්නේ. කෙනෙක් ඉපදෙන මොහොතේ පටන්ම ජීවිතේ හැම මොහොතේම ආවිර්භවයෙන් ධර්මයේ දීලිය අවශ්‍යමත් කරන්නේ මේකට. එදා මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙනි ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාත යනකොට සමහර විට මරණාසන්නයිගේ ගෙවලට තමයි පිණ්ඩපාත යන්නේ. ගිහිලයාට දන් හැන්දබ්බේ දන අවස්ථාව දීලා මරණයෙන් එයා බේරනවා. සමහර විට එයා අපාගත වෙන තත්ත්වයෙන් බේරනවා. ඒ විතරක් නෙවෙයි, මිය ගියාට පස්සෙත් ඔබ ඇවිල්ලා අනේ අපේ අම්මට පින් ටිකක් දෙන්න ඕන, තාත්තට පින් ටිකක් දෙන්න ඕන කියලා ආයෙනවා. ආයෙ වෙල ගොඩ ගන්න පුළුවන් නම් ඒත් හම්බෙන්නේ හාමුදුරු කෙනෙක්මයි. ඔබ ඇටමිට මේක හිතලා දන්න. ඔබ සම්පූර්ණ ජීවිතයේ සැලසුම් කරන ඔබේ දරුවන්ට රැකියාවක් කරන් දීලා හොඳ විවාහයක් කළ දෙන්න. වැඩිමොත් ඔබ දරුවගේ වෙනුවෙන් අවුරුදු 40ක් 45ක් වැඩිමොත් 50ක කාලයක් සාර්ථකත්වයේ සඳහා පිටපස්සෙන් ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඊට වඩා ඔබ ගැන හිතනවා. දායකයන්ගේ අඩුපාඩුවක් තිබුණත් හාමුදුරු කෙනෙක් බලන්නේ අනේ මේ මිනිස්සේ දැන් හිත හුඟක් දුර්වල වෙලා මෙයා මෙහෙම ඉඳලා මැරුණත් කොහේ යද දන්නේ, ඉක්මනටම බණ ටිකක් කියන්න ඕනේ, හිත හදාන්න ඕනේ කියලා උත්සාහයක් කරනවා. එහෙම හාමුදුරු කතා වෙනවා. කෙනෙක්ගේ මරණ ගෙදරක් වෙලාවේදී හාමුදුරු කතා කරන්නේ සමහර අය කතා පවත්වන්නේ නැහැ, කතා කරන්නේ මෙන්න මෙහෙම ට්‍රිප් එකක් ගියා, මෙන්න මේ වගේ කෑම හැදුවා අපිත් එක්ක, කෑම අපිත් එක්ක, මෙන්න මේ වගේ අපිත් එක්ක සෙල්ලම් කළා, ඒවා තමයි කියන්නේ. හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් ළඟ හාමුදුරු බලන්නේ අනේ මේ මිනිස්සු දැන් කොහේ ඉපදිලා ඇද්ද? ඒක තමයි බලන්නේ. පින්නතුනි, මෙන්න මේ ලාභානුත්තරිය තුලින් මේ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් අපට ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ සද්ධර්මය තුළට අපි ඇවිල්ලා අන්නේ සද්ධර්මයේ ඉහළම තැනට අපි යොමු කරනවා. දුකේ හට ගැනීම හා නිරෝධය කියන තැනට අපි යොගන්නවා. මෙතන තමයි ශ්‍රද්ධාව තියෙන අවසාන වශයෙන්. අපට යම් කිසි විදියක දුකක් හට ගන්නවා නම් ඒ දුක කොහොමද හටගන්නේ? ඇසට රූපයක් පේනකොට ඒ ඇහැට පේන රූපය මේ වෙලාවේම තමන්ට පේන රූපයක් කියලා හිතුවොත් තමන් ඉන්නේ අවිද්‍යාවේ. උදාහරණයක් කියනවා නම් ඔබ ඩ්‍රයිව් කරනකොට, වාහනයක් පදවනකොට, ඔබ වාහනේ පදවන ඉස්සරහා බලාගෙන ඔබට හිතෙන්නේ ඔබ ඉන්නේ අර පේන තැනේ ඉස්සරහයි කියලා. හැබැයි ඔබ ඉන්නේ කොහෙද? ඔබ පිටපස්සේ ඉන්නේ. ඔබ ඊට කලින් දැකපු තැන තියෙන වාහනේ රෝද හතර උඩ ඔබ ඉන්නේ. හැබැයි ඔබ ඩ්‍රයිව් කරන්නේ ඉස්සරහා බලාගෙන. ඔබ නෑර ටෝච් එකක් ගහගෙන කරවල යද්දී ඔබ කකුල් දෙක දිහා බලාගෙන ටෝච් එක ගහ යන්නේ. ඔබ නිතරම ටෝච් එක ගහන්නේ ඉස්සරහින්. හැබැයි ඔබ ඉන්නේ පිටපස්සේ. ඔබ පඩිපැලක් නගිනකොට නිතරම ඔබ පඩිපැලේ ඉහළ පඩිපැල බලන්නේ. හැබැයි ඔබ කකුල තියන්නේ පිටිපස්සට. ඔබ දන්නවා ඔබේ හිතේ තියෙනවා අහවල් පඩිපැල ටිකක් උසයි, අහවල් පඩිය පහළයි කියලා දැනගෙන හිතේ යටි හිතින් තියාගෙන තමයි ඔබ ඉස්සරහට යන්නේ. පොඩ්ඩක් හරි ඒ කියන්නේ නැතුනොත් මොකද වෙන්නේ? වැටෙන පඩිපැල. පින්නතුනේ මේ වගේ තමයි අපි අපේ සමස්ත ජීවිතය කියන්නේ. ඇහෙන් රූප දැක්කා කියලා කියන්නේ ඇත්තටම රූප දැකීමේ අවස්ථාව විතරක් නෙවෙයි, ඒ රූප තේරුම් ගන්න අවස්ථාව. ඒ රූප තේරුම් ගන්න අවස්ථාව කියලා කියන මොකද්ද? ඔබට මේ වෙලාවේ රූපයක් පේනවා. ඒ පේන රූපිය ඔබ හාමුදුරු කෙනෙක් කියලා තේරුම් ගන්නේ ඔබට හිතෙන සාමාන්‍යයෙන් මේ රූපිය මේ වෙලාව මං චක්කු විඥානේ තේරුම් ගන්නවා කියලා. ඇතන පිනතුන ඔබ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා තේරුම් ගන්නේ මන විඥානේ. ඔබට මේ ශබ්දය කනට ඇහෙනකොට ඇහෙන්නේ කොහොමද? ඔබට ඇහෙන්නේ මේ මොහොතේ තියෙන ශබ්දය වගේ කියලා ඇහෙන්නේ. ඒ හිතේ තියෙන වේගවත් බව නිසා. හැබැයි සෝත විඥානෙට මේක තේරුම් ගන්න බෑ සම්පූර්ණයෙන්ම. සෝත විඥානෙට හඬ විතරයි දෙන්නේ. ඒක තේරුම් ගන්නකොට සෝත විඥානියත් කනත් නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානි තේරුම් ගන්න. දවසට පින්නතුනි බලන්න තමන්ට මතක් වෙන දේවල් කීයක් නම් ඔබට මෙහෙම නොවනින් සීකරන්න පුළුවන්ද කියලා. ඔබේ ගෙදර මතක් වෙන්න පුළුවන්, දරුවන් සිහිපත් වෙන්න පුළුවන්, ඔබේ වාහනය, රැකියාව කරන ස්ථානය, මේව දවසට එහිගෙන් පටන් ගන්න. එකක් මතක් වෙනකොට හිතන්න මේ මනෝවිඤ්ඤාණේ ක්‍රියාත්මක වෙන අවස්ථාව කියලා. ඊට පස්සේ දෙකක් ඒ වගේ බලන්න. ඒ වගේ හතර පහක් බලන්න, දවසට 10ක් බලන්න. ඔහොම බලලා බලලා පින්නතුනි සතිය දිනු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඉස්සරහ රූපය පේනකොටම තමන් මනෝවිඤ්ඤාණේ දකින අවස්ථාව. එතකොට ඉස්සරහ රූපය පේනකොට නැත්තම් රූපයක් මතක් වෙන අවස්ථාවේදී ඒක මේ වෙලාවේ තමා දැකපු විදියටම තියෙනවා කියලා හිතුවොත් අවිද්‍යාවෙන් ඉන්නේ. ඒ අවිද්‍යාව කියලා කියන්නේ මේක යථාර්ථය නොදැනීම. ඒ අවිද්‍යාව සිටවිලත් එකම මොකද්ද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං. මෙන්න ඔක්කොම බෝනස් ටික එනවා Tamanට. ඔක්කොම බෙනිෆිට්ස් ටික හම්බ වෙනවා. කැලේරණි කොහෙන්ද? ජාති පත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක් දෝමන සුපායස සම්බවಂತಿ. ආයි මග කොහෙවත් ස්ටොප් සයින් නැහැ පින්නතේ. ඇහැට රූපයක් දැකලා මේ පේන රූපයේ බාහිරය කියලා හිතුවොත් ඒ හිතන මොහොතේ රූපයට අදාළ සියලුම දුක් ටික Tamanට බාරගන්න සිද්ධ වෙනවා. කනට ශබ්දයක් අහනකොට මේක බාහිර කෙනෙකුගේ ශබ්දයක් කියලා හිතුවොත් ගුණකතනයක් කරුවොත් ඉන් ටිකක් සතුට වෙන පුරාම් පොඩි වෙනවා. ඒකේ නම බලනකොට අර ගුණ කියද්දී සතුට වෙච්ච ප්‍රමාණයට, ගුණ කියද්දී උඩ පැනපු ප්‍රමාණයටම බනිනකොටත් උඩ පැන පැන හඬනවා. කන පිනවද්දී සතුට වෙච්ච ප්‍රමාණයම ඒ වේගෙම ඒ දේ පිළිබඳව දුක පැත්තේදී තමන්ට දුක ඉන්න සිදු වෙනවා. යථාර්ථය මේක පින්නතනි. මේක කවුරුත් කරන දෙයක් නෙවෙයි. මේ හේතුඵල ධර්ම සිද්ධාන්තය මේක. කාටවත් බනින්න දෙයක් නැහැ. අවිද්‍යාව යම්කිසි ප්‍රමාණයකටද වැඩි ඒතා ප්‍රමාණයට දුකක් බරගන වෙනවා. සතිය යම්තා ප්‍රමාණයට වැඩියද ඒතන් දුකෙන් නිදහස් වෙනවා. අසතිය යම්තා ප්‍රමාණයට තියේද ඒතන් දුකින් සිදු වෙනවා. මෙන්න මේක තමයි ඇහැට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් ලැබෙන මොහොතේ සතියෙන් හිටියොත් දැනුම තිබ්බට විතරක් බෑ. දැනුම රාත්තලකට වඩා සතිය අවුන්සයක් වටිනවා කියන. දැනුම රාත්තලකට වඩා සතිය සිහිය අවුන්සයක් වටිනවා කියන. අපේ ලොකු හඳුරු කෙනෙක් බණට නිතර කියන කාරණේ. පින්නතුනි දැනුම තිබ්බට ඒ දැනුම ඒ වෙලාවෙම ප්‍රැක්ටිස් එකේ නොතිබ්බොත් ප්‍රැක්ටිස් එක කියන්නේ සතිපට්ඨානය. සතිපට්ඨානය තමයි අපේ සැබෑ කලන මිතුරා, best friend. ඒ යාළුවා හිමි කරගත්තොත් අපිට දුක නෙවෙයි. එතකොට බුදුහමෝ දේශනා කළේ අවුරුදු 45ක් හිටියෙන් ගතුතින් මෙන්න මේ ඇසට රූප පෙනෙද්දී කනට ශබ්දයහදී දුක හැටි වෙන ආකාරයත්, අවිද්‍යා සහගතව හිටියොත් දුකේ හට ගැනීමත්, විද්‍යාපාදක හිටියොත් ඒ දුකේ නිදහසන ආකාරයත් තමයි දේශනා කරේ. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව තිබීම තමයි ශ්‍රද්ධා පටිලාභය, ලාභානුත්තරිය අතුරෙන් උතුම ලාභය වෙන්නේ. ඊළඟට පාරිචර්යානුත්තරිය. යම්කිසි කෙනෙකුට උපස්ථාන කරනවා නම් වටිනාම කෙනා කවුද? ඒ තමයි බුද්ධ උපස්ථානය. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන උපස්ථානය. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් කරන උපස්ථානය. මේක තමයි තමාට කරන්න පුළුවන් කියන උපස්ථානය මේ ලෝකේ. ඊට සික්ඛානුත්තරය කියලා එකක් තියෙනවා. හික්මෙන දේවල් අතරින් ඩිසිප්ලින්ස් වලින් ඊළඟ දේවල් මොනවද? සික්ඛානුත්තරය. ශික්ෂණයට හික්මීමට පත් වෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් වලින් උතුම්ම දේ මොනවද කියලා අහනවා. ඒ මොනවද? ඕ විස්තරක් මොකටදින් ආරස්පෙන් මාර්ගයේ කෙටියෙන් ගත්තොතින් අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා සම්මාදිට්ඨිය පෙරටුවෙන් යන සිල්වන්ත භාවයත් සමාධියත් ප්‍රඥාවත් වෙනතු විස්තරාත්මක කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන්ගේ ජීවිතය තුළින් සජීවී කරවීම සික්ඛානුත්තරය. ශික්ෂණයට පත්වන දේවල් අතරින් උතුමද? දැන් මුලින්ම බලන්න දකින දේවල් වලින් උතුම්ම බුදුහාමුදුරුවෝ සංඝරත්නය, අහන දේවල් වලින් උතුම්ම මේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය, ලාභානුත්තරය ලබන දේවල් අතරින් උතුම්ම ලාභය ශ්‍රද්ධා ප්‍රතිලාභය, පරිචර්යානුත්තරය උපස්ථාන කරන දේවල් වලින් අතරින් උතුම්ම දේ, ඊළඟට සික්ඛානුත්තරය හික්මෙන දේවල් අතරින් උතුම්ම දේ, ඊළඟට අනුසතානුත්තරය සිහි කරන දේවල් අතරින් උතුම්ම දේ මොනවද? බුදුහාඳුර සිහි කිරීම, සංඝරත්නය සිහි කිරීම, නැත්නම් සද්ධර්මය සිහි කිරීම. කෙටියෙන් කියනවා නම් තමන් අහපු ධර්මයේහි ඉහළම කරුණක් සිහිපත් කිරීම. කෙටියම ගත්තොතින් සමත විදර්ශනා කියන දෙක. පින්නතුනි දැන් මේව කරද්දී බය වෙන්න එපා. මේව කරනකොට රැකියාවට යන්න පරක්කු වෙයි, ළමයට උදේ අඳන පරක්කු වෙයි, මුණුපුරා මිනි විදි ඉස්කෝලේ කෑන පරක්කු වෙයි. ඒවට බය වෙන්න එපා. ඒව මොකුත් වෙන්නේ නැහැ. ඒව කලින්ටත් වඩා හොඳට කල්පනාවෙන් කලට වේලාවට හොඳට සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඒ දේවල් වලින් ඔබ නැවත ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි ඔබටම ඔබ සේෆ්ටි රිෆියුජ් එක හදාගෙන ඒක කරනවා. අද ඔබ ඒක කරන්නේ ඒ දේෙන් රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න. ඒ සලකපු කෙනාම පොඩ්ඩක් හරි එහෙම වුණොත් වචනකින් හරි අර ආදරය කරපු ප්‍රමාණයට අනුවම හිතේ වේදනාවක් හට ගන්නවා. එනිසා තමයි දරුවන්ට දෙන්න කියලා ඉන්න දේපළ සමහරලාට දරුවා කී කරුණොතින් දරුවට පේන්නම ගිහිලා දෙන වෙනත් ස්ථානයකට. අනාථ නිවාසයකට හරි, වැඩි නිවාසයකට හරි හොඳ වචන දෙහුත් කියලම වෙන කෙනෙකුට දෙන සමහර. පින්නතුනි මේ සමහරට ආදරය කියන්නේම අර ඒකේ අනිත් පැත්තේ ද්වේෂය කියන එකක් තියෙනවා. අනේ දෙන්නේ පින්නතුනි අපි මේ ලෝකයට කටයුතු කරන්නේ අපි දන්නවා මේ ඇසුරු කරන දේවල් යුතුයකම් විදියට වගකීම් විදියට අපි කරාට කිසිම දවසක බාහිරින් තමට නියම සැනසීමක් ලැබෙන්නේ නැති බව තමන් දන්නවා. තමන්ගේ සැබෑ සැනසීම තමන්ගේ අතේ තියෙන එක බව තමා දැනගන්නවා. වැඩි දෙයක් තමා පින්නතුනි තමන්ගේ ශාරීරිය මතවත් තමන් යැපෙන්නේ නැහැ. රූප සම්පත්තිය මත නිරෝගී භාවය මතවත් තමන් ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. තමා දන්නවා ඒකත් ඕන වෙලාවක අහිමි වෙන්න පුළුවන් කියලා. බලන්න පින්නතුනි අපි මෙච්චර සුවපහසුවෙන් ලස්සනට තියාගෙන ඉන්න ශාරීරිය බැරි වෙනවත් උදේ පැය 4-5ක් පිරිසුදු කරන්න බැරි වුණොත් මම මෙච්චර කාලයක් සුද පරිතර කරාම ඕන හේතුව උදේ දැන් අවුරුදු 50ක්ම ඉතින් අද කමන්නේ අද නිකන් ඉමු කියලා කිව්වත් කොහමද? තමන්ගේ ස්වභාවය තමන්ටම තේරුම් ගන්න පුළුවන්. ඔබ හොඳ ඇඳුමක් අල්මාරියෙන් අරගෙන ඇඟේ දා ගන්නවා. දාන විනාඩි 10 තියෙනවා. ඔබ නැවත ඒක එහෙම නවල අල්මාරිය දානවද? අනේ මගේ ඇඳේ ඇඟේ ඇඳපු දෙන්නේ කමන්නේ මම අල්මාරිය දානවා කියලා. දානවද ඔබ? ඔබ කවදාවත් ඒකයි අල්මාරියට දාන්නේ නැහැ. දාන්නේ අය හොදලා මැදලා තමයි දාන්නේ. ඔබ කැමපින් ආන බෙදාගත්තොත් ඒ කැමෙක උඩට අත් තියලා ඔබේ මත තියන්නේ වෙන කෙනෙක් ගත නෙවෙයි. ඒ අත තියන අනේ මේක අවසර ගන්න පුළුවන් කියලා වහලා තියනද ඔබ? තිබ්බොත් ඔබට ගන්න පුළුවන්ද? ඒ කෑම ඔබේ මත ගෑවුනාට පස්සේ ඔබටම පිළිකුල දෙයක් බවට පත් වෙනවා. ඒ කඩට දාන කලින් කඩේ බැරිලක් ගෑවිරහලි දැම්මොත් ඊට පස්සේ වෙන දේ ගැන ඔබ දන්නවා. කොච්චරනම් අපිට සිදු පිළිකුල දෙයක් බවට පත් වෙනවද කියලා. පින්නතනි මෙන්න මෙවැනි දෙයක් මත බුදුහාඳුර දේශනා කරනවා. ඇයි අපට මේ සද්ධර්මයක් අවශ්‍ය වෙන්නේ? අපට සද්ධර්මයක් අවශ්‍ය වෙන්නේ පින්නතනි. අපි ජීවිත කාලය පුරාම සතුට හොයාගෙන යන්නේ බාහිර දේවල්. ලෙඩවීමෙන් මිදෙන්න කියලා හොයාගෙන යන්නේ ලෙඩවන දෙයක්මයි. මහලු වීමෙන් නිදහස් වෙන කියලා, දිරාපත් වීමෙන් බේරෙන්න කියලා අපි හිතාගෙන කරන්නේ දිරාපත් වෙන දෙයක්ම ළඟා කර ගැනීම. නැත්තම් මහලු වෙන දෙයක්ම ළඟා කර ගැනීම. මරණයෙන් නිදහස් වෙන කියලා හොයාගෙන යන්නෙම මරණයට විනාශයට පත්වන දෙයක්මයි පින්නතුනි. ඒ නිසා ලෝකේ හැමදාම ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියනවා. හැමදාම ලෝකේ මදී කියලා නැවත නැවතත් අපි අලුත් දේවල් හොයාගෙන යනවා. අතෘප්ති කරයි. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නවා. එක යාළුවෙක් හොඳයි කියලා හිතන් ඉන්නවා. දැකපු මොල් කාලේ හිතනවා අපි දන්න ඔක්කොම ගතිගුණ එයාගේ ළඟ තියෙයි කියලා. එයා දන්නේවත් නැහැ දෙමිට. කවුරු හරි ඉස්සෙල්ලාම දැකලා hina වුණාම කතා කරාම අපි හිතනවා අපි අහපු අර ඔක්කොම ගුණ ටික එයාගේ ළඟ තියෙයි කියලා. එයාගේ ළඟ ශ්‍රද්ධාවක් තියෙනවා, මෛත්‍රියක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, පරිත්‍යාග සීලීත්‍යයක් තියෙනවා, ඔක්කොම තියෙන කියලා අපි හිතනවා. අනේ මිනිස්සු එක දන්නේවත් නැහැ අපි එහෙම හිතනවද කියලා. කාලයක් ඇදගෙන මම එහෙම හිතුවේ නැහැ ඔය ආවි වගේ කෙනෙක්ද කියලා. ඊට පස්සේ බලනවා. ඉතින් මේ මිනිස්සු මොකක් කරන්නේද? ඉතින් අපි හිතනවා කවුරු හරි හඳුනාගත්තාම ඔක්කොම ගුණ ටික එයා ළඟ තියෙයි කියලා. යා අපි හිතපු තරම් ශ්‍රද්ධාවන්ත නැහැ. අපි හිතපු තරම් මුදිතා ගුණ එයා ළඟ නැහැ. අපි හිතපු තරම් මෛත්‍රියක් නැහැ. අපි වගේ යා අවංකත් නැහැ. එයා කියලත් නෑ කවදා ජීවිතේට. එයා එහෙම කියලා. අපි හිතනවා අනේ මං කවදාත් එහෙම ඔයාව කොම කෙනෙක් කියලා හිතුවේ නෑ කියලා. කියලා බනින්න එයාට. එයා මොනවද කරන්නේ ඉතින්නේ? පින්නතුනි ඇත්තටම අපේ ජීවිතය කියන්නේ මේ වගේ දෙයක්. මේක තේරුම් ගන්න ඕනේ පින්නතුනි. එතකොට අන්න එවැනි ලෝකයක් තමයි මේ ඇසුරු කරන්නේ. තමන් යම් කිසි කෙනෙක් ගැන ස්ථිර විශ්වාසයක් තියෙනවා නම් ඒත් කියන්න තියෙනම පිනතුනි බුදුහාඳුර ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන. ඒ ගැන කොච්චර විශ්වාසය තිබ්බත් යන කවදාවත් තියෙන ගුණෙහිම් පිරෙන්නේ නැහැ. අපිට කවදාවත් එයට දෝෂාරෝපණය කරන්න වෙන්නේ නැහැ. අපි හරියට තෙරුවන් හඳුනාගෙන ඒ ගැන විශ්වාසය තියලා කටයුතු කරන්න. අනේ නිසා මෙන්න මේ තමන්ගේ ජීවිතයේ සිද්ධ කරන උතුම්ම දේවල් මෙන්න මේ දේවල් කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ අනුත්තරීය සූත්‍රයේ පින්නතුනේ අතිශය වැදගත්. ඒකේ අවසාන ප්‍රතිපලය තමයි තමා චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන. මේ චතුරාර්ය සත්‍යෙහි ප්‍රධානතම අනුශාසන හතර තේරුම් ගන්න එක. දුක සත්‍ය කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් ලෙඩවීම, මහලුවීම ආදී දේවල්. ගැඹුරට ගියොත් දුක සත්‍ය කියන්නේ අපේ ඇහැට රූපයක් පතිත වෙලා මුලින්ම පහළ වෙන ස්කන්ධ ටික. ඒක දුකක් සැපක් නෙමෙයි පින්නතුනි. මුල් අධ්‍යක්ීම ධර්මයේ සඳහන් වෙනවා. දුක සත්‍ය කියන්නේ මොකද්ද කියලා. දුක සත්‍ය කියන්නේ කායිකං දුක්ඛං, චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක සත්‍යං. කායික දුකක්, චේතසික දුකක් නොවන දෙයක් තියෙනවා නම් මෙහෙම දෙයක් ගැන පින්නතුනි සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හිතනවත් බෑ. ලෝකේ ඕනෑම කෙනෙක් යමක් දුකයි කියලා හිතන්නේ, යමක් සැපයි කියලා හිතන්නේ එක්ක ඒක කායික දුකක් සැපක් වෙන්න ඕන, නැත්නම් මානසික දුකක් සැපක් වෙන්න ඕන. ඒෙන් බැහැර දෙයක් ගැන ලෝකයේ කෙනෙකුට හිතනවත් බෑ. ඒ නිසා තමයි මේ කතාවකට දහම කියන්නේ පින්නතුනි. සමහර අය විද්‍යාඥයෙක් ඇටම් එකක් බෙදලා බොහොම සියුම් කොටස් වලට බෙදලා ඒක අවසාන වශයෙන් ද්‍රව්‍යයක් නෙවෙයි ශක්තියක් කියනකොට බොහොම ආඩම්බර වෙනවා. ආ බුදුදහමේ තෝක තමයි කියලා තියෙන අනිත්‍ය කියලානේ. පින්නතුනි ඒක කිව්වා කියලා බුදුදහම වෙන්නේ නැහැ ඒක. බුදුදහමේ අනිත්‍යතාවයේ සැබෑලෙසම දැක්කනම් යා දුකක් දැනගත්ත වෙනවා, අනාත්මතාවයක් දැකගත්ත වෙනවා. ඒතරක් නෙවෙයි යාට ආරෂ්ඨික මාර්ගයත් මොන ගෙහෙන්නට ඕන. නියම දුක තේරුම් ගත්තනම්. පින්නතුනි දුක සත්‍ය කියන්නේ කායික දුකක්, චේතසික දුකක් නොවන දෙයක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා කියන්නේ. මේ දුක සත්‍ය බැහැර කරන්න කියලාවත්, වඩන්න කියලාවත්, සාක්ෂාත් කරන්න කියලාවත් නැහැ. අපට මුලින්ම ඇහැට දකින්න රූපය කර්ම දායාදයක්. ඒක දුරු කරන්න කියලා නැහැ. ඒක වඩන්න කියලාත් නැහැ. ඒක ප්‍රහීණ කරන්න කියලා නැහැ. ඒක සාක්ෂාත් කරන්න කියලාත් නැහැ. ඒකට කියලා තියෙන්නේ දුක සත්‍යං පරිණයං කියලා. ඒ දුක සත්‍ය පිළිසින් දැනගන්න කියලා කිව්වේ. ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව කුසලයක් හත් අකුසලයක්ක් නෙවෙයි පින්නතුනි. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක පිනක්වත් පවක්වත් නෙවෙයි. ඒක හුදු විපාක මාත්‍රයක්. ඒක හටගෙන ඒක අහුත්වා සම්බුතං හොත්වා නබවිසිති කියපු විදිහට. ඒක පෙර නොතිවි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වුණාට පස්සේ ඊළඟට තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උපාජිති මනෝවිඥාන කියන අවස්ථාවේ ඒකත් දිගට තියෙන්නේ. ඒක නිරුද්ධ වෙලා ඊළඟ ආයතනයට ඊළඟ ඉන්ද්‍රියට ගිහිල්ලා ඊළඟ අධ්‍යක්ෂකම ලබා ගන්නවා. නමුත් අපේ අවිද්‍යාව නිසා මේ ස්පර්ශය හටගෙන නිරුද්ධ වෙච්ච ස්පර්ශය නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අපේ යටහිත පිළිගන්න සූදානම් නැහැ. ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච ෆයිල් ටික නැවත අපි ඩෙස්ක්ටොප් එකේ නම් ස්ක්‍රීන් එකේ නම් මිනිමයිස් කරලා පල්ලෙහා තියාගෙන ඉන්නවා. ඕනෙ වෙලාවක නැවත ස්ක්‍රීන් එකට ගන්නවා. එන්නේ සැතමෙ කවුරු හරි කෙනෙක් දැක්ක ගමන් ආ මට මේ උදව් කරපු කෙනානේ, නැත්නම් අහවල දාසේ මට බැන්න කෙනා නේද කියලා නැවත ස්ක්‍රීන් එකට ගන්නවා. මිනිමයිස් කරලා තියාගෙන ඉන්නේ. ඕනෙ වෙලාවක ඉස්සරහට ගන්නවා. හිස්ටියත් දෙකම කියනවා ඊට පස්සේ. අර ස්පර්ශයේ වෙච්ච දේ අපට නිරුද්ධ වෙලා නැහැ. නැවත ස්පර්ශ සමුදේ අන්තිම අපි දිගටම රැඳිලිනවා. වරදවා තේරුම් ගන්න එපා. මෙතනින් කියන්නේ නැහැ යමක් දැක්කම අමතක කරන්න කියලා. බුදුදහමේ කිසිම තැනක කිසිම දෙයක් අමතක කරන්න කියලා නැහැ. එකම තැනක කාරණයක් සඳහන් වෙනවා විතක සම්ඨාන සූත්‍රයේහි අසති අමනසිකාර කියලා කාරණයක්. තමන්ගේ හිතට යමක් සිහි කරනකොට රාග දේශ මොහ ඇති වෙනවා නම් ඒක සිහි නොකර ඉන්න කියලා තියෙනවා. ඒක සිහි කරන වාර ගන්න අඩු කරන්න කියලා තියෙනවා. හැබැයි අමතක කරන්න කියලා නැහැ. බුදුදහමේ සඳහන් වෙන ආකාරයට මතකේ නෙවෙයි ගැටලුව පින්නතුනි. ගැටලුව අවිද්‍යාව. යමක් මතක් කරනකොට ඒක අවිද්‍යාවෙන් ඒක අසිහියෙන් මතක් කිරීම තමයි ගැටලුව. බුදුදහමේ මූලික ඉගැන්වීම සතිය. සතිය දිනු වෙනකොට චිර කතම්පේ චිර බහසිතම්පේ සරිතා අනුසරිතා ආදී වශයෙන් සඳහන් කරනවා. තමන්ට අතීතයේ සිද්ධ කරපු දේවල් හොඳට මතක් කරගන්න පුළුවන්. කලින්ටත් වඩා මතකේ වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනවද කියවතොත් ඒක දිනු කරලා මෞකසී හිටිය කාලෙත් පිළිසඳ ගත්ත වෙලාවෙ ඉඳලම සිහි කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට කැමතිනම් මහා කල්ප 500ක් ආපසට සිහි කරන්න පුළුවන්. ආත්මවංශයක් නෙවෙයි මහා කල්ප වංශයක් සිහි කරන්න පුළුවන්. සිහි කිරීම නෙවෙයි ප්‍රශ්නේ. ඒ සිහි කරනකොට අසතියෙන් අමනසිකාරයෙන් අවිද්‍යාවෙන් සිහි කිරීම. එහෙම සිහි කිරීම තුළින් තමයි රාග දේශ ආදී හටගන්නේ, ප්‍රපංච හටගන්නේ, දුක නිර්මාණය වෙන්නේ. එතකොට මෙන්න මේ දුක සත්‍ය කියන කාරණය පිරිසිදු දැනගන්නට ඕන. ඒ පිරිසින් දැනගන්නවත් එකම මොකද්ද වෙන්නේ? සමුදය සත්‍යම් පහතබ්බම්. දුක සත්‍ය කියන්නේ පංචබන ස්කන්ධය. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? අවිද්‍යාව හාබව තණ්හා. දුකට හේතුව. අර නිරුද්ධ වෙච්ච දේ ඒ විදියටම තාම තියෙනවායි කියලා හිතාගෙන එක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාවත් එක්කම එපමණට භව තණ්හාව කාම භව රූප භව අරූප භව විදියට භවයත් එක බැඳිලා ඉන්නේ. ඊ අවිද්‍යාවේ ප්‍රමාණයට නැවත එන්නට භවයට එන්නට සියලු වටපිට අවසන්සගෙනි. කොයි වෙලාවෙ මිය ගියත් නැවත ඊට අනුරූප භවයට අපි සියලුම සූසුකම් ටික හදාගෙන ඉන්නේ. වීසයක නිතරම තියාගෙන ඉන්නේ අපි. දිනේ විතරයි දාන තියෙන්නේ. මේ එක්ස්පයර් වෙනකොටම ඊළඟ දිනයක් දාලා හම්බෙන්නේ. ඒ නිසානේ මරණ, විවාහ, උපැන සාතික එකනෙම නිකුත් කරන්නේ. ඔක්කොම print කරලා තියෙනවා. දිනේ විතරයි දාන්නේ. දිනේ සහ මරණ හේතුව විතරයි දාන්නේ. දාලා දෙනවා අපට. උපැන සාතික නිකුත් කරපු තැනම මරණ සාතිකේ සූදානම් කරන් ඉන්නවා. ඊයේ සාතිකේ දීපු ගමම්ම එතෙක් ලබාගෙන තියෙන සියලුම සාතික අවරංග වෙනවා. පින්නතනි මේක තමයි යථාර්ථය. එතකොට මෙන්න මේ සමුදය සත්‍යං පහතබං කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු කරවතින් අවිද්‍යාව දුරු වෙන මට්ටමට එක මට්ටමකින් දින වෙනකොට කාම ලෝකේ ඉපදෙන තියෙන සුසුකාන් ටික නැති වෙනවා. ඒ කියන්නේ ධාන මට්ටමටපත් වෙනකොට නැවත කාම ලෝකෙට එන තියෙන සංයෝජන ටික ටින් ටික අඩු වෙනවා. තාවකාලිකව යම්සි කාලයකට. අනාගාමි වෙනකොට සම්පූර්ණයෙන්ම නැවත කාම ලෝකෙට එන මට්ටම නැති වෙනවා. කාම භවයට එන. ඊට පස්සේ රූප භවය. රූප භවයේ සංයෝජන ටික දුරු කරාට පස්සේ යම්කිසි කෙනෙක් මාර්ගඵල ලැබලා අරූපාවචර ධානයකුත් ලබා ගත්තොත් එයා කාම ලෝකෙට එන්නේත් නැහැ. එයා නැවත රූප ලෝකෙට එන්නේත් නැහැ. එයා අරූප ලෝකෙට යනවා. මෙන්න මේ අවිද්‍යාවත් එක්ක ගැට ගැහුණු භව තණ්හාව අපේ නිතරම ක්‍රියාත්මක වෙනවා. ඊළඟ කාරණේ තමයි නිරෝධ සත්‍යං සච්චිකාතම. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව නොතිබ්බොත් ඇහැට රූපේ දකිනකොටම දන්න මේක නිරුද්ධ වෙලා මේ මනෝ විඥානේ මේක සීකරන්නේ. ඒ සීකරන මනෝ විඥානයත් අහුත්වා සම්බුතං හුත්වා නවසිතති කියලා තත්ත තත විපස්සති. ඒ තැනම විපස්සනා කරන. පින්නතුනේක තත්පර දෙකක් මේක හිතන්න දවසකට. තමන්ට යමක් මතක් වෙන රූපෙකුත් එක්ක. ඕනෑම වෙලාවක යමක් මතක් වෙන රූපෙකුත් එක්ක. වැඩි දෙයක් තමා සිහිනයක් දකින්න රූපයත් එක්ක. ඒ දකින්න රූප ටිකම තමයි මරණ සනමෝතෙහි අපට ඇතැමිට කර්ම විදියට කර්ම නිමිති ගති නිමිති විදියට නිර්මාණය වෙන්නේ මනසෙ. ඒක සැබවින්ම ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච එකක් අපේ හිතේ දැඩිවම මතක සටහන් විදියට සනිටුහයිච්ච දෙයක් අපේ මතකෙට ඉස්මතු වෙනවා. අන්න ඒ වගේ තියෙන ශක්තිය හැකි තාක් විනෝතුනි දුර්වල කරනවා. කායික වාචික සංවරය නැමැති සීල ඇති කරගෙන හිත සමාධිමත් කරමින් ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි ඒ දෙකින් හටගත්තු චක්කු විඥානය චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතනාව හේතු ඇති කලී හටගන්නවා නිරුද්ධ වෙනවා හටගන්නවා නිරුද්ධ වෙනවා ඔහොම කියලා විවිධ ආකාරයෙන් නැත්නම් රූප වේදනා අදිස්කන්ධ වශයෙන් හටගන්නවා නිරුද්ධ වෙනවා ඔහොම කියලා කාලයක් තිස්සේ පිනුතුනේ බලනකොට එන්නම අර දැඩියෝම රූපය සඳහා තිමිච්ච බැඳීම ටිකෙන් ටික Tamanටම අඩු වෙන ගතිය පේනවා. හිතේ තිමිච්ච රළු ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මෙතෙන්ට එනකන් අපි ටිකෙන් ටික නොයෙකුතිය භාවනා කරනවා. බුද්ධ ආනසති භාවනා, මෛත්‍රී භාවනා, අසුබ භාවනා. මේ ආදිය කර කර අපි අර හිතේ තියෙන දැඩිය ලෝභ දේශ දෙක අපි අඩු කරන උත්සාහ කරනවා. මෙහෙම කාලයක් කරනාට පස්සේ පින්නොතුනේ නීවරණ හුඟක් අඩු වෙනකොට අපට ඊටාම සුවදායි භාවනා කමටහනක් අපේ ඉදිරියේ පැන වෙනවා නිර්මාණය වෙනවා. එමකන්ද සුවදායිම භාවනා කමටහන ආනාපාන සති භාවනා. තමන්ට ලැබෙන හැම විවේක වේලාවකම පින්නොතුනේ ඉක්මනටම යන්නේ ආනාපාන සති භාවනාවට. ඔබේ ගෙදර වටිනාම දෙයක් රසවත්ම කෑමක් හොඳම සින්දුවක් අහන තියක් තියෙනවනම් බලන්න හොඳම දෙයක් තියෙනවනම් පොඩ්ඩක් හරි විවේක ලැබුණ ගමන් ඔබ යන්නේ ඒකට නෙනේ. එක ප්‍රිජ්ජක නම් තියෙන්නේ ඒක ලැබුණු ගමන් දුවවල ගිහලා ප්‍රිජ්ජක හරිනවා. ඒක තියෙන ලැප්ටොප් එකේ නම් පොඩ්ඩක් ඒක ලැබුණු ගමන් අරකට ගිහිල්ලා බලන්න. ඒක ඔබේ ශාරීරික අංගයක් නම් මොහොන හරි පොණ්ඩේ හරි නම් ඉක්මනටම පනාව හරි ඒ අලංකාර කරන එක හරි අතර ගන්න. මේක තමයි සාමාන්‍ය දේ. මේක කාටවත් වරදක් කියන දෙයක් නෙවෙයි. මේක සාමාන්‍ය ස්වභාවය. හැබැයි මේ ධර්මයට ආවට පස්සේ පින්නතනේ තමන්ගේ හොබි එක බාටපත් වෙන්නේ සමති දර්ශනා භාවනා දෙක. අත්තිබේකේ ධම්මා අභිඥා භාවිතම්බා. තම නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ටම ඥාණයෙන් යමක් භාවිත කරන්න තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි සමත විදර්ශනා දෙක. ඒක සමාධිමත් කිරීම සහ ඒ සමාධිමත් වෙච්ච සිතින් සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං භජහති කියපු විදියට ඒ සමාධිමත් වෙච්ච සිතින් ස්කන්ධ ධාතු ආයතන නාම රූප මේවා සමුදය අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ විදියට තමානෝණින් බලනවා. පින්නතුනේ තමන්ගේ විවේකය සහිත මේ ධර්මඥානයට එන්න මෙතෙන්ට එන්න පින්නතුනේ නිකන් බෑ. කෙටි මාර්ග නෑ පින්නතුනේ. ෂෝට්කට් මේවට මුකුත් නෑ. එකම ප්‍රොසීජර් එක යන්න ඕන. කලගුණ සැලකීමේ ඉඳන් කෘතඥතාවේ ඉඳන් දානය පංචශීලයේ මෛත්‍රිය අවංක බව මානව දයාව ඔස්සේ මේ වපසරිය මේ යුටිලිටීස් ටික හදාගෙන තමයි මෙතෙන්ට ආවේ. මේක දැනගත්ත කියලා ඉක්මනටම ගිහලා ඇස් දෙක පියාගෙන භාවනා කරාට මේක සාර්ථක වෙන්නේ නැහැ පිටුතින්. මෙතෙන්ට යන්න කලින් බුද්ධිසම් වලට කලින් හියුමනිසම් කියනවා තියෙනට ඕන. බුද්ධිසම් වලට කලින් හියුමනිසම් තියෙනට ඕන. තමන්ගේ අම්මට තාත්තට සැලකීම ඉඳන් කරන රැකියාව නිවැරදිව අවංකව කිරීම ඉඳන් ඉන්න ස්ථානයේ අතුපතු ගෑම පිරිසුදු කිරීම ඉඳන් භාජන දෙක හේදීම වාහන හේදීම පිඟන් දෙක හේදීම කෑම ඊම ඉඳන් මේ සීරම දයාල පින්නතනි උපරිමය කරනවා. ඔබ ඉන්න තැන වැඩිපුරම අතුගාන කෙනා ඔබ වෙන්න ඕන. ඔබ ඉන්න ස්ථානයේ වැඩිපුරම ඇඳුම් හොදන කෙනා ඔබ වෙන්න ඕන. ඔබ ඉන්න ස්ථානයේ වැඩිපුරම වාහන සංඛ්‍යාව හොදන කෙනා ඔබ වෙන්න ඕන. ඔබ ඉන්න ස්ථානයේ වැඩිපුරම අනිත්‍යගේ භාජන හොදන කෙනා ඔබ වෙන්න ඕන. අන්න එහෙමනම් ඔබ මෙතෙන්ට යන සූදානම්. ඒ තරක් නෙවෙයි පින්නතුනි. මෛත්‍රිය ඉතාම ඉහළ මට්ටමින් තමගේ ජීවිත තුළ පාත්තා ගන්නට ඕන. තමන්ටම මේ හැම දෙයක් ගැනම පරීක්ෂා කර කර බලමින් මේ ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්න පුළුවන් පින්නතුනි. වෙන කාගේවත් බාහිරයගේ පිටස්තර රෙකමෙන්ඩේෂන් අපට අවශ්‍ය නැහැ. ඔබ ධම්මාගේ ඉදිරියට යනවාද කියලා ඔබටම ඔබ ගැන බලා ගන්න පුළුවන්. එකwidehatකින් ඔබට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන සහිත මේ චතුරාර්ය සත්‍ය ඔබට දවසට කොච්චර මතක් වෙනවද? ඒ අතර කරණීය මෙත සූත්‍රයේ තියෙන ගතිගුණ කොයි තරම්නම් ඔබේ ජීවිතය තුළ තියෙනවද? ඒව කටපාඩම් කරලා පිනොදෙන පුහුණු වෙන්න බෑ ඒවා. කරණීය මෙත සූත්‍රයේ තියෙන ගුණ 14 මම කටපාඩම් කරලා ඕන අද දෙකක් කළා හෙට දෙකක් කරනවා කියලා එහෙම කරන්න බෑ පිනොදෙන ඒවා. ඒව තමන්ගේ ජීවිතයේ සත්පුරුෂකමත් එක්ක සම්‍යක් දර්ශනයත් එක්ක මෛත්‍රියත් එක්ක එකට යන ගුණාංග. අන්න එතෙන්දී ඉහළම ලෙස තමන්ගේ ළඟ මෛත්‍රිය පවත්වා ගන්නට ඕන. ඔබ මේ මොහොතේ මෛත්‍රිය භාවනා කොයිතරම් මට්ටමින් පුහුණු කළ තියෙද කියලා ඔබටම ඔබ ගැන බලා ගන්න පුළුවන්. කොහොමද බලා ගන්න? ඔබත් එක්ක අමනාප කෙනෙක් ඔබට වඩා දියුණු වෙලා ඔබ පසු කළ යනකොට ඔබ ඒ ගැන කොහොමද හිතන්නේ? ඔබත් එක්ක අමනාප කෙනෙක් නැත්තම් ඔබේ ළඟම සමීපතමයකට ලොකු හානියක් කරපු කෙනෙක් ඔබට වඩා දීනු වෙනකොට ඔබ ඒ කෙනා ගැන කොහොමද හිතන්නේ? ඔන්න බලන්න නිවන පැත්තට හැරිලාද තියෙන්නේ සසර පැත්තට හැරිලාද තියෙන්නේ කියලා තමන්ට බලාගන්න පුළුවන්. ඔබත් එක්ක අමනාප කෙනෙක් පිරිහෙනකොට කරදර වලටපත් වෙනකොට ලොකු හානියක් ඩැමේජ් එකක් වෙනකොට ඔබත් එක දැඩිව මමනාපෙන් ඉන්න කෙනෙක්, ඔබට ලොකු හතුරුකම් කරපු කෙනෙක්, පිරිහිලා විනාශ වෙලා යනකොට, කුඩු පට්ටම් වෙලා යනකොට ඔබ හිතන්නේ කොහොමද? උත්තරේ කියන්න එපා. උත්තරේ හිතාගෙන තමා මට කියන්න එපා. තමන් තේරුම් ගන්න තමන් ඉන්නේ කොතනද කියලා. මේක පින්නතුනි දහම. මේක මගේ නිර්මාණයක් නෙවෙයි. මම කරන්නේ මේ ධර්ම කරුණු පැහැදිලි කළ දීම මම මේ කරන්නේ. මාත්‍ය කමනාප වෙන මේ කිව්වයි කියලා. මගේ යුතුයකම තමයි මට සිව්පස්ය දෙනවා නම් මම මේක කියන්න ඕන. නැත්නම් මම ණයකාරයෙක් වෙනවා. මට එහෙම නැත්තම් සිව්පස්ය නොදී ඉන්න නැත්නම් යන්න කියන්නේ මේ. ඉන්නව නම් සිව්පස්ය දෙනවා නම් මේක කියන්න වෙනවා. කියන්නේ අමනාපෙන් නෙවෙයි. ඔබ ගැනම තියෙන ආදරයට ඔබ දිනු වෙනවා දකින්න කැමති නිසා දහම මට පැහැදිලි කළ දෙන වෙනවා. නැත්තම් අපිට මේ සිව්පස්ය ගැන අයිතියක් නැහැ බිනුතුනි. නිතර සිව්පස්යෙන් ගියන් සලකනකොට එයාට කරෝස ධම්ම දානේන ධර්මඥානෙන් ධර්මයෙන් ප්‍රත්‍යපකාර කරන්න කියලා බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. ඒක අපේ වාදකීම. පින්නතුනි විශේෂයෙන්ම දානය ගෙනල්ලම පූජා කරනකොට අනිවාර්යයෙන් මේක කියන සිද්ධ වෙනවා. පින්න පාති කරගෙන ජීවත් වෙනවා නම් ඒක නොකිය උනත් දෙන්න පුළුවන්. නමුත් මේ පින්නතුන් සැතපුම් ගණන් දුර ඉඳලා කැමැති කැමැති දේවල් කැමැති කැමැති විදියට හදලා ගෙනල්ලා දෙනකොට අනිවාර්යයෙන් මේක කියන වෙනවා පින්නතුනි. මෙන්න මේ මෛත්‍රියේ ඉහළ මට්ටමේ පවත්වා ගනිමින් පින්නතුනි අපට මෙන්න මේ ධම්මගෙහි ප්‍රධානතම කාරණය අපට හම්බෙන ඊටාම සුවදායි ලස්සන ප්‍රතිපදාව ජීවිතේ මුණගැහෙනවා. ඒ තමයි උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියපු විදියට මෙන්න මේ ඍජු මාවත නිර්භය වූ මාවත සැනසිලිදායක ජීවන ගමන් මඟ. මොකද අරියෝ අටංගිකෝ මග්ගෝ ආරෂ්ඨංගික මාර්ගය සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි අපේ ආධ්‍යාත්මික ක්‍රීඩා භූමිය අපේ ආධ්‍යාත්මික දියුණුව වෙන තියෙන මේ සැනසිලිදායක මාවතේ අපට හමු වෙන අපේ ඊටාම යහලුවන් අට දෙනා the 8 steps of happiness සතුට ලැබෙන මාවතේ කාරණාට මෙන්න මේ කාරණාට කොයිතරම් ඔබ අහලා තියේද? කොයිතරම් ඔබ තේරුම් අරගෙන තියේද? කොයිතරම් ඔබ ජීවිතයේ දවසට පුහුණු කරනවාද කියන එක තීරණය වන්නේ ඔබ කල්යාණ මිත්‍ර සම්පත්තිය කොච්චර ලබලා තියේද කියන කාරණේ. ආරස්නංග මාර්ගයේ අඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රත්වය අඩුවක්මයි. කල්‍යාණ මිත්‍රත්වය අඩුවක් කියලා කියන්නේ මොකද්ද? අපට වඩා දිනු වෙන සහ දිනු වෙමින් ඉන්න කෙනෙක්ගේ දෙයක් අපි අහන්න සූදානමක් නැහැ කියන එක. වෙනත් විදිහකින් කියනවා නම් තමන් දැනට ඉන්න මතවාදයම තමන් හරි කියලා හිතන් ඉඳීම. හිතීම කියනවා. තමන්ගේ මේ වන විට යම් කිසි දෙයක් ගැන අදහසක් තියනවා නම් ඒක හරියට හරිය කියලා තමා ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං ඒකමයි හරි අනිත් ඒවා ඔක්කොම බොරුයි කියලා හිතන් ඉන්නේ. කෙටින් කියනවා නම් මේක. ඔබ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියක් කරා යන්නට අවංක උත්සාහයක් අනවරත පෙළඹවීමක් ඔබට තියෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයම් කොහොම හරි මුණ ගැහෙන්න ඕන. කොහමාරි නෙවෙයි ඔබේ ෆෝන් එකටම එන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කල්යාණ මිත්‍රයෙක්ගේ දේශනය ලින්ක් එක වෙබ්සයිට් එක ඔබට කොහෙන් හරි මුණ ගැහෙන්න ඕන. ඉස්සර නම් කල්යාණ මිත්‍ර හොයාගෙන සිතුල්පව ඉන්න හාමුදුරුව මිහින්තලේට පයින් යනවා. මිහින්තලේ ඉන්න හාමුදුරුව තිස්සමහරාමයට පයින් යනවා. නැත්නම් තිස්සමහරාමයේ ඉන්න හාමුදුරුව අනුරාධපුරේ මහවිහාරයට පයින් යනවා. කල්යාණ මිත්‍ර හොයාගෙන දැන් එහෙම වන්නේ. දැන් ඊට වඩා ඉතාම හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට ලැබෙනවා. ආවල් ආරණ්‍ය ඉන්න, ආවල් කැලේ ඉන්න, ආවල් ගල් ගුහාවෙ ඉන්න කියලා නොයෙක් විදිහේ දේශනා ඔබට අහන්න ලැබෙනවා. හැබැයි එහෙම අහනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කියන ධහම චතුරාර්ය සත්‍යයට සම්බන්ධද? මේ ධහම දුකේ හට ගැනීම හා නිරෝධයට සම්බන්ධ කියන එකක්ද? මේ කියන එක පරිසම්පාදයට ගැලපෙනවද? මේ කියන එක පංචස්කන්ධයේ හට ගැනීම හා නිරෝධයට සම්බන්ධ දේශනාවද මේ කියන්නේ කියන එක ගැන ඔබට අවධානයක් තියෙන්නට ඕන. ඔබ එතන දක්ෂ වෙන්නට ඕන. නැත්තම් බණ හුඟක් යහුව කියලා ඔබ දක්ෂ වෙන්නේ නැහැ. එතකොට ඔබ දුකේ නිදහස් වෙන ධමයක් නම් අහන්නේ. ඒ අහන ධම ළඟදී ස්කන්ධ පංචකයත් චතුරාර්ය සත්‍යයත් පරිසම්පාදයත් මෙන්න මේ තුනම එක ලයින් එකට එන්න ඕන පිණිස. එතෙන්ට සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදියට මෙන්න මෙතන ගැන ශ්‍රද්ධාව විශ්වාසය හට ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අවබෝධය ලැබිච්ච පමණට ඊළඟට ඊට අදාළව මාවත මාර්ගය පැනවෙන්නට ඕන. මේ මාර්ගයේ විවිධ නම් වලින් කියලා තියෙනවා. එක එක පුද්ගලයන්ගේ කුසලතාවය, බුද්ධියේ තියෙන වෙනස්කම් අනුව, සතර පුරාව පිරුවා වූ ඉන්ද්‍රිය ධර්ම වල ස්වභාවය අනුව එක එක අයට එක එක ප්‍රතිපදාවන් දේශනා කරලා තියෙනවා. එකිනෙකට කියනවා අරහත්ගේ මාර්ගය පිළිපදින්න කියලා. එකිනෙකට කියනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. වෙනත් කෙනෙකුට කියනවා සමථ දර්ශන වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා සතිපට්ඨාන වඩන්න කියලා. වෙනත් කෙනෙකුට කියනවා යෝනිසෝ මනසිකාරය වඩන්න කියලා. තව කෙනෙකුට කියනවා සත්‍යබෝධියක වඩන්න කියලා. ඇතැම් කෙනෙකුට කියනවා බල ධර්ම පහ වඩන්න කියලා. ඇතැම්ට කියනවා ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. මේ මොනව වැඩුවත් වෙන තුන අවසාන වශයෙන් වැඩිලා තියෙන්නේ සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. මේ මොන කාරණේ වැඩුවත් ඉතාම හොඳින් මතක තියාගන්න කාරණා තුනක් අකණ්ඩව වැඩෙන්නට ඕන. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ තුන හැම මොහොතේම අපේ ජීවිතයත් එක්කට යන්නට ඕන පිණිස. හැම කුසල චෛත්‍යයක එක්කම සද්ධා, සති, හිරි, ඔත්තප්ප කියන මේ ගුණාංගات චෛත්‍යගත වැඩිම යන්නේ. අන්හිම වැඩිලා පින්නතනි. තමන්ගේ ළඟ තියෙන උප්පරිම කුසල චේතනා ටික කුසල චෛත්‍යක වැඩෙන අවස්ථාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. මේක සාමාන්‍ය වැඩනකොට එකක් වැඩි එකක් අඩුව තියෙනවා. එතැම්ට ශ්‍රද්ධාව වැඩි, සති අඩුයි, සම්මාදිටිය ටිකක් වැඩි, සංකල්පය අඩුයි, ඔහොමම ඊටින්ට තියෙන පුළුවන්. අන්න එහෙම පුහුණු කර කර ඉන්නකොට පින්නතුනි එක විටක මෙන්න මෙයාටම එකම ලයින් එකකින් එක තලයකට ඔසවා තියෙනවා. සමතේ වඩවඩ සිල්වන්ත වෙලා හිත සමාධිමත් වෙන්න වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදිය බලනකොට රූපං අතසෝ සමනපස්සති න රූපවන්තං වාත්තානං න අත්තනිවා රූපං න රූපස්මින් වාත්තානං ආදි වශයෙන් මේ විවිධ න්‍යාය වලින් බල බල ඉන්නකොට එක විටක පින්නතුනේ මහත් ආලෝකයක් පහළ වුණා වගේ එක විටම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත ආජීවත් එක්ක කිසියම් සමත කමඨහනක්. ඒක මෛත්‍රී වෙන්න පුළුවන්, ආනාපාන සති වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් කමඨහනක් එක්ක නීවරණ ඉතාම ප්‍රබලසේ යටපත් වෙලා කාමචන්ද ව්‍යාපාද ආදී නීවරණ යටපත් වෙලා එක විටක ප්‍රඥාව ඉහළ තලයකට එනවා. ඊවට විවිධ වචන කියන්න පුළුවන්. එකපාරම කෙනෙකුට සෝතාපන්ති මාර්ගඥානය වශයෙන් මේක වෙන්න පුළුවන්. ඇතැම් කෙනෙකුට සෝතාපත්ති මාර්ගයේ සගදාගාමී මාර්ගයේ දෙකම එකම ආසන වේලාවකදී. තවත් කෙනෙකුට ඇතැම්ට අවස්ථා කිහිපයක් එක ආසන අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඇතැම්ට මේ හතරම බාහ්‍ය දාරුචිරිය වගේ කෙනෙකුට ඉතාම වේගවත්, ඉතාම කෙටි කාලයකදී මේ මාර්ගාංග හතරම වැඩිලා යන්න පුළුවන්. එක තීරණේ වන්නේ තමන් කොයි තරම් දුරට ප්‍රඥා දියුණු කරනවාද කියන කාරණේ මත. පින්නතුනි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වෙන මේ කරුණු අඛණ්ඩව ජීවිතය පාත්වා ගන්න. ඔබ කුමන වැඩේ කරත්, ගෙදර දොර වැඩ කළත්, රැකිරක්ෂා කළත්, ව්‍යායාමයක් සඳහා ගියත්, දරුවන්ගේ යුතුකමක් කළත්, දුර ගමනක් ගියත්, යම්කිසි සාදයකට මගුලුස්සයකට ගියත්, කොතන ගියත් කමන්නේ. සෙල්ලම් කර කර හිටියත් කමන්නේ කීඩා පිටියේ. ඔබ උත්සාහ කරන හැම වෙලාවෙම මේ ධර්මය තමන්ගේ ජීවිතයත් එක්ක පවත්වා ගන්න. ධර්මයයි තමන්ගේ ජීවිතය දෙකක් අරගන්න එපා පින්නතුනි. අද ධර්මය ප්‍රැක්ටිස් කරන දවස, හෙට වැඩට යන දවස, එහෙම කියලා හේතුවක් මේක කරන්න බෑ. එහෙම වුණත් කරන්න පුළුවන්. හැබැයි අවුරුදු 100ක් ගියත් තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් නම් පෙන්නලා නෑ. එකම වෙනස ශරීරයේ නම් කිසි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. එච්චරයි. රූපේ වෙනසක් වෙලා තියෙනවා. වෙනසක් නෑ වෙලා නෑ. වෙනසක් වෙන්න නම් පින්නතුනි හැකිතාක දුරට ධර්මියත් ජීවිතයත් එකම බවට පත් කරගන්නට ඕන. ඒ එකක් බවට පත් කරගන්න මාවත තමයි සතර සතිපට්ඨානය කියන්නේ. ශරීරය ගැන කය කයන පස්සේ විහෙරති. මේ කයෙහි එක එක කොටස් ගැන, ආනාපාන සතිය ගැන, ඉරියාපත ගැන, ඒ වගේම ශරීරයේ එක එක ක්‍රියාකාරීත්වයන් සම්පජඤ්ඤ වශයෙන්, ධාතු මනසිකාරය වශයෙන්, දෙතිස් කුණප වශයෙන්, නවසීවතික වශයෙන්, මේ නොයෙක් ආකාරයෙන් මේ කොටස් බලමින් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ගැන බලන්න. ඒ ශරීරය නිකන් හටගන්න දෙයක් නෙවෙයි. ආහාර සමුදය රූප සමුදයෝ, ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා ආහාරයේ නිර්මාණයක් වෙච්ච මේ ශරීරය ආහාරයේ නිරෝධයෙන් නිරෝධන බව දකින්න. එතකොට මේ ශරීරයට තියෙන ලොකු ආශාව, මාන්නය, ආඩම්බර කන්ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ වේදනාව. වේදනාව සුවේදනන පස්සේ විහෙරති. වේදනාවන් මේ වේදනානුව බලමින් වාසය කරනවා. ඒ කොහොමද? ඇස අරබය හට ගන්න චක්කු සම්පස්සජ වේදනා, රූප සම්පස්සජ වේදනා, ගාහන සම්පස්සජ වේදනා ආදී වශයෙන් මේ ඉන්ද්‍රියන් හයටන වේදනා. ඒක සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, අදුකම සුඛ වේදනා වෙන්න පුළුවන්. සුඛ වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, දෝමනස වේදනා වෙන්න පුළුවන්, සෝමනස වේදනා වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනා වෙන්න පුළුවන්. මේ මොන වේදනාවක් ආවත් ඒ හැම වේදනාවක්ම පස්ස සමුදයෝ, වේදනා සමුදයෝ, පස්ස නිරෝධා, වේදනා නිරෝධෝ. ස්පර්ශයෙන් නිසා වේදනාව හටගන්නේ දිගට තියෙන වේදනාවක් නෙවෙයි, ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනාව නිරෝධ වෙනවා කියලා දකිනවා. වේදනාවක් දිගට තියෙන්නේ නැහැ. ඇස අරබයා හටගත්තු වේදනාවක් හෝ කනට සම්බන්ධයක් කන හටගත්තු වේදනාවක් මේ කිසියක දිගට තියෙන්නේ නැහැ. මේ හේතුඵල සම්බන්ධයක් මෙයන්නේ. මෙන්න මේ දැකීමත් එක්ක අර වේදනාවට තිමිච්ච ඇලීම ගැටීම ටිකෙන් ටික අඩු වෙලා යනවා. දුක්ඛේ සුඛ සංඥාව දුර වෙලා යනවා. ඊළඟ චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියපු විදිහට සිතේ සිතානුව බලමින් වාසය කරනවා. ඔන්න තමන්ට දහම් කැඩපත දැම්මා. දැන් මිරෝ හොඳ දම්ම. තමන්ගේ හිතට මේ වෙලාව මොකද වෙන්නේ? සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. විතරාගං වා චිත්තං විතරාගං චිත්තං පජානාති. මේලා හිත රාගයක්ද තියෙන්නේ, රාගෙ නැති අවස්ථාවක්ද? සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං පජානාති. විත දෝසං වා චිත්තං විත දෝසං චිත්තං පජානාති. එක බලන්න. සමෝහං වා චිත්තං සමෝහං චිත්තං පජානාති. විත මෝහං වා චිත්තං විත මෝහං චිත්තං පජානාති. තමන් ගැන බලනවා, තමන් හිතේ ස්වභාවය වෙලද මොකද්ද? වෙනද අපි බාහිර කෙනෙක් කරන්නේ මොකද්ද, නොකරන්නේ මොකද්ද කියලා බල බල හිටපු අපි දැන් සම්පූර්ණයෙන්ම අපේ පැත්තට හැරිලා දැන් ඉන්නේ. වෙනද බාහිරට ඇඟිලි දික් කරපු අපි ටිකෙන් ටික දැන් තමන් කවුද කියලා ආත්ම ගවේෂණයක දැම්මේ. ඒත් එක තමන්ට අනිත්‍යය ගැන කතා කරන්න තියෙන දේවල් ටිකෙන් ටික අඩු වෙනවා. ඉස්සර ලොකුව කතා මල්ලක් තිබ්බනේ අනිත්‍යය ගැනනේ. ඒ කතා මල්ල මල්ලේ බර ටිකෙන් ටික අඩු වෙනවා ඊට පස්සේ. කතා පෙට්ටි අඩු වෙනවා. තමන්ට තේරෙනවා ඊට වඩා දෙයක් තමන්ගේ ජීවිතයේ තියෙනවනේ. මෙච්චර ලස්සන මණ්ඩපෙය මිදම් බික්කවේ බ්‍රහ්මචරියන් කියලා හරියට මිහිරි පානයක් මේ පැනක් වගේ මේ පැණි වදයක් වගේ මේ ලස්සන ජීවිතයක් තිබෙද්දී මෙච්චර කල් මඩ ගොඩවල් කසල ගොඩවල් හොයාගෙන ජීවිතය ටිකෙන් ටික අඩු වෙනවා. තමන්ගේ ආභ්‍යන්තර ජීවිතය ලස්සන බලනවා. ඒ ලස්සන බැලීමත් එක්ක තමන්ට එන්නම ප්‍රකට වෙනවා විහිද රාගං වාචිත්තං විහිද රාගං චිත්තං විපජානාති. දැන් හිතේ රාගය නැමෙලා. හැබැයි රාගයේ තිබ්බත් තමන් දැනගන්නවා නම් ඒකත් තමන්ගේ දක්ෂතාවයක්. තමන් ඒකට කිසි වෙලක දුක් වෙන්නේ පානේ මගේ හිතේ දැන් රාගයක් තියෙයි කියලා. ඔබේ හිතේ රාගයක් තියෙන බව ඔබ දන්නව නම් ඔබ ගැන ඔබ සතුටු වෙන්න. ඇයි ඒ? ඔබ භාවනා ප්‍රැක්ටිස් එකේ ඉන්නේ දැන්. ඔබ කායනුපස්සනාව, වේදනුපස්සනාවනේ ඔබ දැන් චිත්තානුපස්සනාවට ඇවිල්ලා ඉන්නේ. ඔබ හුඟා කියලා දින මට්ටමකින් ඉන්නේ. වෙන අය රාගය ද්වේෂයක් කියලා දන්නේව නැති ලෝකෙක ඔබ රාගය එනකොටම දන්නව දැන් රාගය ඇවිල්ලා තියෙන කියලා. අර බොඩි චෙකප් එකක් කරනවා වගේ. අපි විටින් විට රුධිරය බලනවා, ප්‍රෙෂර් එක බලනවා, ඉදිරියේ දෙපිලි කාහම වෙනවද කියලා බලනවානේ, ඔක්කොම චෙක් කරනවානේ. පින්නතුනි අපි වෙද මහත්තයා කියව කියනවා නම් අපි හුඟා සතුටු වෙනවානේ. අනේ හොඳ වෙද මහත්තයේ හොඳට ලෙඩ ටික කිව්ව කියලා. යා හැමදාම ඉදිරියේදී මේ වගේ ලෙඩ එන තිබ්බ කියලා අපි කවදාවත් කියන්නේ අනේ මේ අසුභවාදී දේවල් කියනවා. හිත නරක වෙන දේවල් ඔවා කියන්න එපා. ඔනේ වර්තාව වයින් කළා දාන්න. හොඳ වර්තාවක් මට දෙන්න. එහෙම කියලා කියනවද? ඔය රිපෝට් එක හොඳ නැහැ. අපි එහෙම කියන්නේ අනේ තව ගානක් දීලා හරි අරක හොඳට තමයි වැඩිපුර ලෙඩ තියෙන තරමට වැඩිපුර දීලා ගන්නවා. පින්නතුනි බුදුහාඳුරෝ මේ ලෝකේ රෝග ටික විතරක් නෙවෙයි. මේ ධර්මයේ තියෙන නාඩියට ඊළඟ ආත්ම භාවය ඉපදෙන්නේ කොහෙද? ඉපදෙනවද නැද්ද? ඒ ඔක්කොම මේ නාඩි වලට අහු වෙලා තියෙනවා. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං විපජානාති. වීත මෝහං වාචිත්තං වීත මෝහං චිත්තං විපජානාති. දැන් ඉන්නේ මොහෙන්ද මොහේ දුරු කළද කියලා බලනවා. බාහිර රූපෙට නැඹුරු වෙලා හඳින්නේ බාහිර රූපේ Nirodhe දැකලා අභ්‍යන්තර පැති දින්නේ කියලා බලනවා. තවත් ඉහළට ගෙහෙලා විමුක්තං වාචිත්තං විමුක්තං චිත්තං විපජානාති. අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තං විපජානාති. හිත බාහිර ලෝකෙන් මිදෙලද තියෙන්නේ මිදෙල නැද්දද කියලා තමන් බලනවා. එතෙන්ටම එනවා. මේ වෙලාවේ ඇහැට දකින්න රූපය බාහිර තියෙන දෙයක් හැටියට ඒකට ඇලිලා දෙන්නේ ඒකේ Nirodhe දැකලා ඒකෙන් මිදෙලද ඉන්නේ කියලා තමන්ම තමන් ගැන බලනවා. මෙන්න මේක තමයි අවසාන වශයෙන් අපිට සර්ච් කරන්න තියෙන්නේ. අර ඉන්ටර්නෙට් එකේ එක එක ඒවා සර්ච් කරනවා වගේ මෙන්න මේක තමයි අපි අවසාන සර්චින් එක. අනේ දෙකම් පිනතුණි ධම්මානුපස්සනාට එනකොට නීවරණාදී එනකොටම දන්නව නැති වෙනකොටත් දන්නව අවසාන වශයෙන් අපි කටයුතු කරන්නේ බොජ්ජංගත් එක්ක සති ධම්ම විජය විරිය පීති සමාධි පස්සදී උපේක්ෂා පිනතුණි අතරින් පීති සම්බොජ්ජංගය. ඔන්න මේ ධර්ම කරුණ මෙනෙහි කරමින් කෙලෙස් දුරු කරමින් ධර්මයේ භාවිතය තුළින් අපේ පීති සම්බොජ්ජංගය ඉහළ මට්ටමකට එනවා. සතුට පිනතුණි බෝධිඅංගයක් විදිහට වඩනවා අපි. නීවරණ දුරු වෙනකොට සංයෝජන ප්‍රහීණ වෙනකොට සන්තුට්ටි පරමදාන කියපු විදිහට අපේ සතුට අපේ අතටම අපේ පාණ්ඩම දැන් අරන් තියෙනවා. ආයි බාහිර කෙනෙක්ගේ රූප ශබ්ද ආදියට අපේ සතුට බැරි කරන්න මට්ටමට ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි පිනතුනි පුදුමය මේ තලයේ පසුබල ගියාට පස්සේ තියෙන සුවිශේෂීම වාසිය මොකද්ද? අපටික්කෝලයේ පටික්කෝල සංඥේ විහරේයන් යම් කිසි කෙනෙකුට නොපිළිකුල් දෙයක් පිළිබඳව නැත්තම් ලස්සන දෙයක් පිළිබඳව ලස්සන නැති විදියට නැත්නම් අසුබ විදිහට මෙහෙ කරන්න ඕන නම් එහාට එහෙම කරන්න පුළුවන්. පටික්කුල යප්පටික්කුල සංජීව විහෙරියන්. යාට දැඩි පිළිකුල් දෙයක අසුබ දෙයක සුබ බව ඕන නම් එහෙම මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම අපටික්කුරේච පටික්කුරේච පටික්කුල සංජීව විහෙරති. නොපිළිකුල් බවත් පිළිකුල් බවත් දෙකම තියෙන දෙයක පිළිකුල් විදිහට මෙහෙ කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. පටික්කුරේ නම්පටික්කුරේ අපටික්කුල සංජීව විහෙරති කියපු විදිහට පිළිකුල් සහ නොපිළිකුල් දේ දෙකම පිළිබඳව ඕන නම් නොපිළිකුල් විදිහට සුබ විදිහට ඕන නම් එහෙම මෙහෙ කරන්න පුළුවන්. මේ විතර කොහොමද වෙනතනි. ඒ පිළිකුල් බව සහ නොපිළිකුල් බව දෙකම දුර කළ ඕන නම් බාහිර ශූන්‍යතාවයට හිත තියලා උපේක්ෂාවිනත් පුළුවන්. බාහිර ලෝකයේ කිසිදු වෙනසක් නොකර තමගේ සංඥාව තමගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා මුළු බාහිර ලෝකයක් වෙනස් කරගත්ත කෙනා. ඊතුරු කාලය සතුටින් අනිත්‍යයට දහම බෙදා හදා ගන්නින් ගනිමින් ජීවිතය ඊතුරු ටික ලස්සන ගත කරන. ජීවත් වෙන කාර්යදෙම පින්නතුනි ඕනෑම අසුබ දෙයක් සුබ විදියටත් සුබ දෙයක් අසුබ විදියටත් සුභ අසුභ දෙකම දුරු කළ උපේක්ෂාවනොත් තියෙන පුළුවන් නම් මීට වඩා මොකද වෙන්නේ? මීට වඩා දෙයක් මේ මෘතුන් ලෝකෙම නැහැ පින්නතුනි. මෙතෙන්ට එන්න එන්න අපේ කායික වාචික සංවරය උපරිම රසෙ වැඩි වෙනවා. නිහඬ බව වැඩි වෙනවා. පරර්ථය වැඩි වෙනවා. මෛත්‍රිය වැඩි වෙනවා. තමන්ගේ තියෙන ආත්ම දෘෂ්ටිය, ආත්ම සංකල්පය, සක්කාය දිට්ඨිය, මමමයි කරන්නේ, මමමයි ප්‍රධාන, මමමයි මේ ඔක්කොම කරේ, මේ ඔක්කොම අසනීප ටික ටිකෙන් ටික සනීප වෙලා යනවා. පින්නතුන් ජීවිතයෙන් උපරිම තමා වැඩ ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට එන මේ ගමන් මගේදී මේ ජරා මරණ ස්පර්ශ කරන හේතු වෙන්නේ ජාතිය කියන කාරණය. ජාතියට හේතුව භවය ආදී මෙන්න මේ අවිද්‍යාව දක්වා වූ පරිසම්පාදයේ ඉහළ පහළ යෑම් විවිධ ආකාරයෙන් මෙයා මෙනෙහි කරමින් තමයි මේ ආධ්‍යාත්මික ගමන් මග යන්නේ. ඒ යන ගමන් මගේදී ඔහු කෙලෙස් ප්‍රහීණ කරමින් කෙලෙස් අඩු කරමින් එකාතකින් ධ්‍යාන මට්ටමේදී විතක්ක විචාර පීති කියන ප්‍රීති ධ්‍යානාංගයේ වැඩමින් නිවරණ දුර වෙනකොට ධ්‍යානාංගයක් විදිහට ප්‍රීතිය තියෙනවා. සතිපට්ඨානෙ වඩනකොට බොජ්ජංගයක් විදිහට ප්‍රීති සම්බොජ්ජංගේ දිනු වෙනවා. ආනාපාන සතිය ඉහළට යනකොට ඕනෑම ප්‍රියාප්‍රිය දෙයක් සුබ විදිහට සතුටින් මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් මේ වේදනාවෙහි අනිත්‍යකය මෙනෙහි කළා උපේක්ෂාවෙන් කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ උපත සම්බුද්ධත්වයේ පරිණාමය සිහිපත් කරන මේ අනුස්මරණ දවසේදී අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. හැබැයි අහන ප්‍රශ්න මීට අදාළ ධර්ම මාර්ගයට අදාළ ප්‍රශ්න වෙන්න ඕන. මේ කියපු කාරණාවලට යටපත් වෙලා වෙනත් දෙයක් ඉස්මතු වෙන්න දෙයක් නම් ප්‍රශ්නයක් අනං අහන්න එපා. එහෙම ප්‍රශ්නයක් අහන්න ඕන නම් මම ඕන තරම් වෙලාවක් ඉන්නම් පැත්තකට වෙලා පුද්ගලිකව ඇවිල්ලා අහන්න. මොකද මේ ඉතාම පැහැදිලිව ධර්ම මාර්ගය විස්තර කළේ මේ කියපු ටික යටපත් වෙනවා අනවශ්‍ය දේවල් අහන කියොත්. අනවශ්‍ය දෙයක් වුණත් ඕනම දෙයක් පුද්ගලිකව අහන්න. මෙහිට අදාළ දේවල් අහනවා නම් වෙනුතර මේ කියපු කාරණාවට අදාළ ඕන ප්‍රශ්නයක් අහන්න. මේක කාරුණිකව කියන සිද්ධ වෙනවා. මොකද අපි බොහෝ විට ධර්ම සාකච්ඡා වලට ගියාම හොඳ බණ ටිකක් කියනවා. කියලා අවසාන වෙලා තමන්ගේ පුද්ගලික මත ටිකක් විවේචන ටිකක් ඇවිල්ලා අර ඔක්කොම ටික යටපත් වෙලා යනවා. දැන් මේක හිතරි දෙයක් කියලා නොකියන්න බෑ පින්නතුනේ ඒකයි. එහෙම ප්‍රශ්න ඕන දෙයක් අහන්න මම පැත්තකට කරලා තනියෙන් පුද්ගලික ප්‍රශ්න විදිහට අහනවා. හැබැයි ධර්ම මාර්ගයට අදාළ ප්‍රශ්න අහනවා නම් මේවා බොජ්ජංග මොනවද? චතුරාර්ය සත්‍ය දුක සත්‍ය මොකද්ද? ආරක්ෂිත මාර්ගය කොහොමද ප්‍රගුණ කරන්නේ? ප්‍රැක්ටිකලි කොහොමද අපි ගන්නෙ? අනිත්‍ය කියන්නේ මොකද්ද? ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධේ මොකද්ද? රූපය කොහොමද පිරිස් නැරගන්නේ? මේ ඕන ප්‍රශ්නයක් අහන්න. හොඳයි දැන් ප්‍රශ්න අහන්න. සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන. එතන දුක ඒ ස්වාමීන් වහන්සේ විස්තර කරා නම් බොහෝ විට දුක සත්‍ය වෙන්න ඕන. දුක සත්‍ය විස්තර කරා. එහෙම තමයි සාමාන්‍ය කියන්නේම දුක සත්‍යම තමයි කියන්නේ. ඒ චක්කු විඤ්ඤාණ චක්කු සංපස්සේ ජා වේදනා රූප සංඥා රූප සංචේතන. එතකොට එතන මට ඉන්නේ 7යි. හැබැයි සාමාන්‍යයෙන් ධර්මදේශන කියලා කියන්නේ හැම ආයතනයකට 10ක් තියෙනවා කියලා කාරණා. ඉතුරු තුන මොකක්ද? මෙහෙමයි. ඒ 10 කියන්නේ විපාක මට්ටමේ ටිකක් නව කර්මයක දෙකම එකතු ඉපදුනහම. විපාක මට්ටමේදී නැත්තම් මූලික අවස්ථාවේදී කියන්නේ ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ මුල් අවස්ථාව. අර දුකක්වත් සැපක්වත් නොවන කුසලයක්වත් අකුසලයක්වත් නොවන ඒ මුල් පිරිසිදු එකට තමයි මුලට යන්නේ. උදාහරණයක් ඇටියට ඇසත් රූපයත් කියන දෙක රූපස්කන්ධයට අයිති. ඊට පස්සේ චක්කු සංපස්සජා වේදනා කියන එක වේදස්කන්ධයට යන්නේ. රූප සංඥා කියන එක සංඥාස්කන්ධයට යන්නේ. රූප සංචේතනා කියන එක සංස්කාර ස්කන්ධයට යන්නේ. චක්කු විඥාන කියන එක විඥාන ස්කන්ධයට යන්නේ. එතනින් ඊටක අවසන් ඒ විපාක මට්ටමේ ටික. ඊට පස්සේ අපට රූප තණ්හා ඇති වෙනවා. රූප විතක් ඇති වෙනවා. රූප විචාර ඇති වෙනවා. අන්න ඒ ටික යනකොට නව කර්ම මට්ටමට ඇවිල්ලා ඒ ටිකත් එක තමයි 10ක් වෙන්නේ. එතකොට 10ක් ඇටියට ගත්තොතින් කෙටියෙන් ගත්තොතින් ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සය චක්කු සංපස්සා වේදනා රූප සංඥා රූප සංකේතන රූප තණ්හා රූප විතක්ක රූප විචාර 10. අනිත් ඒ ඔක්කොම කන ශබ්ද ආදී මේ කාරණා යනවා. සමාධිත්‍ය ලැබෙන ආකාර 16ක් මජ්ක්‍ධිම නිකායේ මුල හරියේ තියෙන සමාධිත්‍ය සූත්‍රයේ දැක්වෙනවා. ඒකේ කුසල අකුසල කර්ම වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, නැත්නම් චතුරාර්ය සත්‍ය වෙන්න පුළුවන්, කර්ම වෙන්න පුළුවන්, කොහොම ගියෙලා අවිද්‍යා සංඛාර විඥාන ආදී වශයෙන් කියලා ආශ්‍රව දක්වාම කාරණා 16ක් කියනවා. එතකොට එක කාරණයක් තේරුම් ගත්තත් ඔක්කොම තේරුම් ගත වෙනවා. යම්කිසි කෙනෙක් සතර ආහාරය තේරුම් ගත්තා නම් අනිත් ඔක්කොම ටිකක් තේරුම් ගත්තා වෙනවෝ. යම්කිසි කෙනෙක් අවිද්‍යාව තේරුම් ගත්තා නම් අවිද්‍යාව කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං ආදී වශයෙන්. ජරාව තේරුම් ගත්තා නම් ජරාව කියන්නේ මේක වයසට යන එක, දිරාපත් වෙන එක, ඒ ජරාවට හේතුව මේක නැති කිරීම නැති කරන මාර්ගය. ඒ කුමන කාරණයක් තේරුම් ගත්තත් ඒක කාරණයක් ඔස්සේ අනිත් කාරණා තේරුම් ගත වෙනවා. හැබැයි ලක්ෂණීය තමයි ඒ කුමන කාරණය ප්‍රහීණ කරන්න උනත් එකම මාවතයි ඒක ප්‍රහීණ කිරීමේ නිරුද්ධ කිරීමේ මාවත විදිහට දක්වන්නේ අරසංගික මාර්ගය. එතකොට විවිධ පරයවලින් තේරුම් ගත්තත් අවසානයේ එක ප්‍රැක්ටිස් එකකට එනවා ප්‍රධාන දේ විදිහට අරසංගික මාර්ගය. ඊළඟට අරසංගික මාර්ගය සමහර තැන්වලදී ඒක කෙටියෙන් සීල සමාධි ප්‍රඥා විදිහට කියනවා. සමහර තැන්වලදී අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා විදිහට කියනවා. සමහර තැන්වලදී සමති විදර්ශනා විදිහට කියනවා. සමහර විදිහට ඒකානුභික මග්ගෝ කියලා සතිපට්ඨාන විතරක් දේශනා කරනවා. ඒ මොන කරුණ වැඩුවා කියන්නේ සතර සතිපට්ඨාන වැඩුවා කියන එක. සතර රිද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, අරසංග මාර්ගය කියන මේ කරුණ වැඩිලා ඒ වැඩිච්ච ප්‍රමාණයට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගත්තා කියන එක. රූපයක් දැක්කම ඒ රූපේ දිහා බලන විදිහට මොනවාද කළ යුත්තේ කියන එක සඳහන් වෙනවා. ඉතින් එතෙන්දී මට නම් තේරෙන විදිහට අමුතුම වැඩියක් කරන්නේ රූපයක් දැක්කම කොහොමද මෙතන අවසාන වශයෙන් දැනගන්නේ? අර සමුදය වෙන එකයි අත්ංගම වෙන එක තමයි මොකද තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ අන්තිමට සමුදය කියන්නේ මෙතන දුකහට නම දුක හටගන්න එකයි දුක නැති වෙන එක තමයි චතුරාර්ය සත්‍යය. එතකොට එතෙන්දී රූපයක් දැක්කම කොහොමද දුක කරා ඉන්නේ? එතන වැදගත්ම දේ තමයි පටිච්ච සමුපාදය ගැන කියවෙනවා. කොහොමද දුකට එන්නේ කියන එක. අර මහා සූත්‍රයක් තියෙනවා මහාගේ සූත්‍රය ගැන ලෝක සමුදය සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ කියවෙනවා හරිටම මොකක්ද කියන්නේ. ඒ කියන්නේ චක්කුඤ්ඤ පටිච්ච රූප චක්කුඤ්ඤානේ තින්න සංගති පස්ස කියන්නේ එතන මොකක්ද? ඒ කියන්නේ රාග සංපස්ස, එහෙම නැත්නම් දේශ සංපස්ස. ඒකවල පස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය තණ්හා, තණ්හාපත්‍ය උපාදාන, උපාදානපත්‍ය භව, භවපත්‍ය ජාතිචරා අන්න දුක දුක්න සුපාය ආසක් කියලා දුක හටගන්නේ තමයි මෙතන මේ පොයින්ට් එක විදිහට. ඒක රූපේ දැක්කා කියලා රූප තියෙනවා අපි දැක්කේ නම් නමුත් උපාදාය කරගත්තොත් තමයි උපාදාය රූප කියලා වෙන කොටසක් තියෙනවා. එතකොට ඒක ගැන පොඩ්ඩක් සාමාන්‍යයෙන් පැහැදිලි කරලා හොඳයි කියලා මම හිතනවා. මේ රූප දැක්කට ප්‍රශ්නයක් නැහැ. රූප පේනවා ආකාර මාත්‍රයෙන් දැක්කත් එකම දේ රූපය නිකන් පොඩක් වෙන දරුවෙක් එකම දේ නමුත් ඒ දෙක අතර වෙනසක් තියෙනවා. මම මේ වෙනස පොඩ්ඩක් සාමාන්‍යයෙන් පැහැදිලි කරලා හොඳයි කියලා. ඔය ඇත්තම ටිකක් දිග විස්තරයකට යන කාරණයක්. දැන් ඇහැට රූපයක් වෙන අවස්ථාවේදී මුල් ආකාරය ගත්තොත් මුල් අවස්ථාව ගත්තොතින් අපට රූපයක් පේන්නේ රහතන් වහන්සේට පේන්නේ මුල් අවස්ථාවේදී එක මට්ටමින්. ඒ කියන්නේ වර්ණ රූපේ විතරයි පතිත වෙන්නේ ඇහැට. වර්ණ රූපේ පතිත වෙනවා ඒත් එක්ක චක්කු සම්පස්සය වේදනාව, රූප සංඥා, රූප සංචේතනා කියන ඒ මූලික විපාක මට්ටමේ ටික අවසන් වෙලා එතරම් නිරුද්ධ වෙනවා. එතකොට අපට ඒක ඇති වුණාට පස්සේ දැන් රහතන් වහන්සේක දැකලා බාහිර බලනකොට දන්නව මේ නිරෝධක රූපයක් මනෝවිඤ්ඤාණයෙන් දකිනවා කියලා. ඒ මනෝවිඤ්ඤාණය ගැනත් උපරිම සිහියෙන් ඒ වෙලාවේ ඉන්නේ. එතකොට බාහිරට හිත පතිත වෙලා නැහැ. බාහිර රූපයට හිත විඤ්ඤාණක් තිතියක් වෙලා නැහැ. නමුත් අපි ස්පර්ශ සමුදයන්ති තාමත් ඉන්නේ. නිකන් සරලම උදාහරණයක් කිව්වොතින් අපි කණ්ණාඩියක් ළඟට යනවා. අපිත් එක්කම අපේ ගෙදරින බලු පැටියත් අපේ කණ්ණාඩි ළඟට අරන් යනවා. බලු පැටිය දෙන්නම අපි ඒ කණ්ණාඩි ළඟට ගිහිල්ලා නැවත පිටත් වෙනවා. එතකොට අර බලු පැටිය හිතන්නේ මොකද? තාමේ කණ්ණාඩියේ තමයි කවුරු හරි බල්ලෙක් ඉනවා කියලා. රූපයක් තියෙනවා කියලා. අපි දන්නවා එතන පොඩ්ඩක්වත් නැහැ කියලා නිරුදේලා කියලා. අපි ඊට වඩා යම්සි බුද්ධියකින් ඉන්න නිසා. නමුත් ඒ කණ්ණාඩිය ළඟදී අපි නොරවටුනාට අනිත් හැම තැනදීම අපි හිතාගෙන ඉන්නවා අපි ඉන්නේ සාමාන්‍ය සමුදයන්තේ ඉන්නේ. සමුදයන්තේ කියන්නේ අර විපාක මට්ටමේ ටික නිරුද්ධ වෙච්ච තැනක ඒක තාමත් තියෙනවා කියන හැඟීමෙන් නැවත ඒක සිහි කරනකොට ඒක මේ ලෝකේ කොතන හෝ තැනක ඒ විදියටම තියෙනවා කියලා හැඟීමෙන් තමයි අපි ඉන්නේ. එතකොට එහෙම ඉඳීමත් එක්ක තමයි අපි හිතන්නේ. දැන් අපිට හිතෙන්නේ ආ මම බාහිර රූපයක් තියෙන බව දන්නෝ. නමුත් මම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියලානේ අපි ඉන්නේ. ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ කියලා මේ මොහොතේ හිටියට බාහිර හොඳට තියෙනකන් ඉඳී. හැබැයි පොඩ්ඩක් හරි රූපේ හැම වෙච්ච ගමන් පොඩ්ඩක් හරි ඔබට විරිත්තපු ගමන් ඔන්න බලන්න පුළුවන් මම නිකන් ඉන කෙනෙක්ද කියලා. දුක ඇති අවිද්‍යාවෙන් පටන් ගත්තොත් රාග දේශ දෙක ඇති නොවී හිටියත් ඒ මොහොතේ අවසන් වෙන්නේ ජරා මරණ වලින්. ඊට මෙහා විකල්පයක් නැහැ. එතකොට ධර්මයේ පුහුණු කිරීමෙන් කරන්නේ අවිද්‍යා මූලයෙන්ම දුරු කිරීමට මේ මාර්ගය විවර කිරීමයි තියෙන්නේ. එතකොට අපට බාහිර රූපයට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉනවා කියන එකක් සාමාන්‍ය මට්ටමේදී අපි කරනවා. ඇත්තම දාණයෙන් කරන්නේ, සීලෙන් කරන්නේ, සමතෙන් වගේ කරන්නේ ඒ ටික තමයි. ඒක තමයි මුල් පියවර. නමුත් අපි ගැඹුරටම ගියාට පස්සේ අපිට බාහිර රූපය පැනහුණා හෝ හොඳ හෝ නරක හෝ රාගයද දේශිත කියන කැති නොවන විදියටම සම්පූර්ණම රූපයක් නොපැන වෙන විදියටම තමන් අභ්‍යන්තරයෙන් නිවීමටපත් වෙනවා. එතකොට අපිට ඒකට රාගයක්ද ඇති වෙන්නේ, ද්වේෂයක්ද ඇති වෙන්නේ, මාන්‍යයක්ද ඇති වෙන්නේ කියන එක අදාළ නැහැ. අපට රූපයක්ම පැනවිලා නැහැ. ඒ කියන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එකකින් අපි අයින් වෙලා තියෙනවා. බුදුදහමෙන් විස්තර කරන්නේ රාගයෙන් අයින් වෙනවත්, ද්වේෂයෙන් අයින් වෙනවත් නෙවෙයි ඇත්තටම. ඒක මුල් කාලේ ටිකෙන් ටික වෙන වෙන ක්‍රමවේද සමතේ භාවිත කරමින් අපි කරනවා. කලාට ගැඹුරට යද්දී වෙන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යා කියන සංයෝජනයම දුරු වෙන විදියටම තමයි මේ සියලුම වැඩ කොටස් ටික යන්නේ. එතෙන්ට හිත කියලා මේක පුහුණු කරනකොට එක මට්ටමකදී සක්කාය දිට්ඨි ආදී සංයෝජන ධර්ම නිරුද්ධ වෙන මට්ටමකටපත් වෙනවා. තව තැනකදී කාමරාග පටික දෙක එකටම දුරු වෙන මට්ටමට එනවා. කාමරාගය කියන්නේ රාගය කියන්නේම දේශයම අනිත් පැත්ත. අනිත් වෙන තුන්දක් ප්‍රශ්න මොන හරි අහන්න තියෙනා ඉන්නවා නම් අහන්න. මෙහෙමයි ඇත්තේ මෙතන මුලදී සරලව කියන්නේ පාරිචාරියානුත්තරී කියලා කියන්නේ යම් සිනට උපස්ථානයක් කරනවා නම් බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේ කරන උපස්ථානය. එතනට සාමාන්‍යයෙන් භෞතික වශයෙන් කරන උපස්ථානය තමයි කියන්නේ. සරල එකක් තමයි කියන්නේ ගැඹුරම එක නෙවෙයි ඇත්තෙම. ගැඹුරට ගියාට පස්සේ ඉතින් ප්‍රතිපත්ති පූජාවෙන් තමයි පුදන්න තියෙන එක තමයි ඇත්ත. නමුත් මෙතන එහෙම ගැඹුරක්ම නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ අපි අපේ කාට හරි අපි සලකනවා නම් භෞතික වශයෙන් ඒ සලකන ඇතුරින් උතුම්ම දෙපිරිස තමයි බුද්ධ රත්නය සහ සංඝ රත්නය කියන දෙක. එතන ෆිසිකලිය කියන්නේ. නාමයේ පැත්ත ඇත්තෙම දැන් මුලදී සමතිදසන දෙකේ වෙනසත් මේකමයි. දැන් සමත භාවනාව සහ විදර්ශන භාවනාවේ වෙනස මේක. සමතිදී කරන්නේ විඥානයේ පැත්තට හිත තියලා බාහිර රූපේ නිදහසන එක කරන්නේ. විදර්ශනාවේදී කරන්නේ ප්‍රඥාවට හිත තියලා විඥානය අන්තිනොත් නිදහසීමයි කරන්නේ. සමතිදසන දෙකක් තියෙන්නේ ඒකටයි. දැන් අපි සමතිය අපි කියමු ආනාපානසතිය කියලා. දැන් ආනාපානසතිය වැඩිමෙදී වුණත් අපි ටිකෙන් ටික රූපේ නිදහස් වෙමින් අපේ මනස පැත්තට ඇවිල්ලා අර රූපයෙන් ටිකෙන් ටික නිදහස් වෙන උත්සාහ කරනවා. එතකොට හිත සමාධිමත් වෙන්න වෙන්න අර මනංච පටිච්ච ධම්මේච උපජ්ජති කියපු විදියට නැත්තම් වේදනා සංඥා සංඛාර විඥානවල අනිත්‍යතාවය බලනවා. එතකොට හිත කියන එක තනියම යන දෙයක් නෙවෙයි. හිත යම් කිසි තැනක විඥාන යම් කිසි තැනක යනවා නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන මේ නාමයේ කොටසත් යනවා. වෙනත් විදිහකින් කියනවා නම් වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනත් එකම තමයි විඥාන ස්කන්ධයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ දෙකම වෙන් කරන්න බෑ ඇත්තෙම. මේ දෙකම එකට යන්නේ. එහෙම වුණත් මේ විඥානය කියන කාරණය විඥානය විතරක් නෙවෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරම බාහිර අකුරු වලින් සමාන වුණාට එක එක තැන්වල එක එක විදිහේ නියෝජනය වෙනවා. දැන් විඥානය බලන්න. විඥානය කියලා ගන්නකොට එක තැනකදී පමස්සර මිදම් වික්කේ චිත්තං කියලා කියනවා. නැත්තම් පගති පරිසුද්ධ මිදම් විඥානං කියලා චිත්තං කියලා කතාවක් යනවා. හිත ස්වභාවම පිරිසුදුයි කියලා. එතකොට ඒ කියන්නේ අර විපාක මට්ටමේ තියෙන විඥාන ස්කන්ධය. නැත්තම් චක්කු විඥාන, සෝත විඥාන ආදී මුල් අවස්ථාව. එතකොට එතනම තියෙන විඥාන ටිකක් වෙන දෙයක් නැහැ. විපාක මට්ටමේදී. ඒක කෙනසක් නෙමෙයි. අපට විඥාන ටිකක් වෙන්නේ ඒ මුල් ස්කන්ධ ටික විපාක මට්ටමේ ටික නිරුද්ධ වුණාට පස්සේ. ඒක නිරුද්ධ වෙච්ච බව නොදැනගෙන අර නිරුද්ධ වෙච්ච චක්කු විඥාන ඇති දෙයක් හැටියට අරගෙන අන්න එතෙන්ට අවිද්‍යාවෙන් බැස ගන්න එක තමයි විඥාන ටිකක් කියලා කියන්නේ. ඒක තමයි අපි දුරු කරගන්න ඕනේ. ඒ සමුදය සත්‍ය තමයි අපි දුරු කරන්නේ. එහෙම දුරු කරන්න යද්දී අපි ප්‍රඥාව වඩනකොට ආර්ෂණ මාර්ගය වඩනකොට එතෙන්දීත් විඥානයක් තියෙනවා. සමති දර්ශනා වඩන අවස්ථාවේදීත් විඥානයක් තියෙනවා. එතෙන්දී තියෙන විඥානය අපි විඥානට තිතියා කරගෙන යන එකක් නෙවෙයි. ඒ විඥාණයෙන් මිදෙන්න යන ගමනක් නිසා එතෙන් අපි ඇතැමිට තාවකාලික විඥාන ටිකක් කරගත්තත් අපි ඒක යන්නේ දැන් ඉනිමඟක නගිනකොට එක තැනකට එක පඩියකට අපි පය තියාන එතන දිගට ඉන්න නෙවෙයි ඊළඟකට යන්නට උපකාරයක් විදියට විතරයි අපි තියන්නේ. සමති දර්ශනා කියන්නේත් එහෙමයි. අපි ධාතු මනසිකාරයට හරි පටික්කුල මනසිකාරයට හරි නවසීවිදයකට හරි ආනාපානසතිය හරි විඥානේ තිබ්බට තියන්නේ එක තාවකාලික කමඨහනක් විදියට අර විදර්ශනාවට යන්නට පියවරකට උපකාරයක් විදිහට විතරයි තියෙන්නේ. එතන තියෙන විඥාණය අපි විඥාණය නිදහස් වීම සඳහා කරන්නේ. ඊළඟට තවත් විඥානයක් ගැන සඳහන් වෙනවා. රහතන් වහන්සේ ගැන කතා කරද්දී මහා චුල්ල වේදාල සූත්‍රයෙන් කියවල තියෙනවා විඥානයත් ප්‍රඥාවත් දෙකට යනවා කියන කාරණේ. ප්‍රඥා කියන චෛතසිකය යම් තැනක තියෙනවා නම් ඒ ප්‍රඥාව තියෙන හැම තැනම ඒත් දෙකම විඥානයක් යනවා. ඒක විඥාන ටිකෙන් කතා කරන්නේ නැහැ. ඊළඟ කාරණය තමයි විඥානයේ තියෙන හැම තැනම ප්‍රඥාව නැහැ. විඥානේ අවිද්‍යාවත් එක්ක යනවා. ද්වේෂය එක්ක යනවා. රාගය එක්ක යනවා. යම් කිසි තැනක විඥානයක් පහළ වෙනවා නම් ඒ විඥානය පහළ වෙන හැම තැනම පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනසිකාර කියන මේ චෛතසිකත් එක්කම යන්නේ. ඒක විපාක මට්ටමේ ස්ථානයක් වෙන්න පුළුවන්. නව කර්ම වශයෙන් අවිජ්ජා පත්‍ය සංඛාරා කියන සර්කල් එකක් වෙන්නත් පුළුවන්. එමත් නැත්නම් විදර්ශනා වඩන අවස්ථාවක් වෙන්නත් පුළුවන්. නැත්තම් රහතන් වහන්සේගේ අධ්‍යක්ීමක් වෙන්නත් පුළුවන්. මේ කොතන ගියත් විඥානයේ තියෙන හැම තැනම මේ පස්ස වේදනාදී මේ සබ්බචිත සාධාරණ චෛතසික ටික නැත්තම් සූත්‍ර පිටක විදිහට ගත්තොත් වේදනා සංඥා චේතනා මනසිකාර මෙන්න මේ ටික එකටම යනවා. හැබැයි ඒක කුසලයක්වත් අකුසලයක්වත් බව තීරණය වෙන්නේ ඒක කුසලයක්ද අකුසලයක්ද කියන සම්මාදිට්ඨියේ නැත්තම් අවිද්‍යාවේ නැත්තම් ප්‍රඥාවේ ප්‍රමාණයට අනුව. ප්‍රඥාවත් එක්ක ගියොත් කුසල පැත්තට යනවා. අවිද්‍යාවත් එක්ක ගියොත් අකුසල පැත්තකට යනවා. සම්මාදිට්ඨිය ප්‍රඥාවත් එක්ක ගියොත් එතන සද්ධා සති හිරි ඔත්තප්ප කියන ඒවත් එකට යනවා. මෝහයත් එක්ක අවිද්‍යාවත් එක්ක යනවා නම් අවිද්‍යා අහිරික අනොත්තප්ප උද්දච්ච කියන චෛතසික ටිකක් තියෙනවා ඒ ටිකත් එක්ක අකුසල පැත්තේ යනවා. මෙතෙන්දි විඥානක් හිතියා කියන්නේ අර පටිසම්පාදයේ සකලෙකේ තියෙන සංඛාරපත්‍ය විඥාන කියන අවස්ථාව. ඒක අවිද්‍යාව බේස් කරගෙන යන්නේ. අවිද්‍යාවත් එක්ක යන අවස්ථාවේ තියෙන ඒක රූපයට වෙන්න පුළුවන්, වේදනාවට, සංඥාවට, සංඛාරයට, එහෙමත් නැත්නම් චක්කු විඥාණයට, සෝත විඥාණයට ආදී කිසියම් තැනකට දැඩිව බැස ගැනීමක් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ප්‍රපංච වශයෙන් බැස ගැනීමක් තමයි මේ සඳහන් කරන්නේ. ඉතින් මේ අහපු කාරණා හොඳට මතක තියාගෙන පුළුවන් තරම් මේ ජීවිතයේ දුක හට ගැනීම හා නිරෝධය කියන එක තේරුම් අරගෙන ඒ සඳහා ප්‍රධානතම මාවත වන ආරසණගික මාර්ගයේ ජීවිතයේ ප්‍රධානතම මාර්ගයේ බවට පත් කරගන්න. තමන්ට දවසට වැඩිපුර වාර ගානක් තමා කටයුතු කරනකොට, වචනයක් කතා කරනකොට, හැසිරෙනකොට, උත්සාහයක් කරනකොට, රැකියාවක් කරනකොට, සංකල්පයක් ඉදෙනකොට, මේ හැම වෙලාවෙදිම පින්නතුණි තමා ආරසණික මාර්ගයේ ඉන්නවාද කියන එක තේරුම් අරගනිමින් උපරිම ලෙස කරන්න උත්සාහ කරන්න. ඉතින් ඒක තමන්ගේ ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දීමක් වෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා. මේ රැස් කරගත් උතුම් පින අපරමින් මීගේ ඥාතිහුද සම්මද්‍රිස්ව දෙවියනොද අනුමෝදන් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් බලෙන් අප හැම දිනාගේම මෙලොව ජීවිත වැඩ වඩාත්ම සඵල වේවා. නිදුක නිරෝගීව මේ උතුම් ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන්නට අපට සියලු ශක්තිය, කායික මානසික සුවපත් භාවය සැලසේවා. ඉතාම ඉක්මන් භවයකදී මේ සියලු දුකින් නිදහස් උතුම් ධර්මාවබෝධය සඳහාම මේ සියලු කුසල් සියලු පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා, භයම් පන්තාච නින්භයා, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්දේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොරින් පැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනකටම තෙරුවන් සරණයි.